එහෙමයි සවන්වාස, එහෙමයි. අද දවසේදී ගොඩ මේ බොහෝ එකතු වෙලා සින්න සවන්වාස ආනාපාන සති දේශනා භාවනා පිළිබඳව වහන්සේගෙන් උපදේශ ලබා ගන්න. ඒ නිසා අපි වෙලාව ගන්න නැතුව වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිට මේ දේශනාව ආරම්භ කරන්න දෙවන සරණයි සවන්වාස. අපි මෙහෙම කරමු, දේශනාවකට වැඩිය අපි මෙහෙ කරන විදිය ගත්තොත් නැත්නම් සතිපාසලේ කරන්නේ අපි ඉන්දගෙන සතිය පිහිටවීම, සක්මනේ සතිය පිහිටවීම සහ ඉදින්දා සතිය පිහිටවීම කියලා තුන් කොටසකට කඩනවා. ඉතින් ඒක නිසා මම කෙටි මතක් කිරීමක් කරන්නම්. ඒ තුනෙන් ඉන්දගෙන සක්මන සතිය පිහිටවන කියන එක පිළිබඳව නැත්නම් සතිපත්තහණී කියන එක, ඒක පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා කරලා තමයි අපි යන්නේ සක්මනට. ඉන්දගෙන ඉන්න වෙලාවේදී තමන් ඔය කියන අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යාකාරගත වීම කියලා පරිසර සාධකේ මැක්‍රෝ ලෙවල් එකකින් හදාගන්න එක උඟක් බලපානවා සාර්ථකත්වයට. ඊට පස්සේ මයික්‍රෝ ලෙවල් එකෙන් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව පහසුවෙන් වාඩි වෙලා ඉන්නේ. ඔය දෙක අපි කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. ඒකට ගැළපෙන පරිසරයේ තියෙන්න ඕනේ. ඊට පස්සේ තමන් පහසුවෙන් වාඩි වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමන් අර පහසුවෙන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඇස් දෙක වහලා පරීක්ෂා කරලා බලනවත් මං ඉන්නේ සමබර වෙලාද, වම දකුණ දෙක ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ සමබරද කියලා, පුටුවක හිටියත් බිම වාඩිලා හිටියත් සමබරව ඉන්නවාද කියලා. දෙක, අතපය දඬු කරන්නේ නැතුව සැහැල්ලු කරලා වාඩි වෙන්න කියනවා. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස පද්ධතිය, ශ්වසන පද්ධතිය ඍජුව තියාගෙන අපි මේකට සිංහලෙන් කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම ලබා ගන්නවා. අනේ ඉඳුන් හිටු පහසුකම ආරම්භක ශේෂය වගේ නොලැබුණොත් අපිට හිතන්න අමාරුයි හිත කය ඇතුළේ තියෙයි කියලා. එතකොට හිත ගොඩක් වෙලාට විවිධ විදහසකන් හොයා පිටපයින්. අපි පහසුවට දීලා ඉඳගෙන ඉඳ ඉරියව්වට නැත කය හිතට කය ඇතුළට එන්න පහසුකම් ටික දීලා අපි හිතට කියනවා මේ කයත් එක්ක ජීවත් වෙන්න නැත්නම් කය හිත පිටවා ගන්නයි කියලා. එතකොට Tamanට වැටහෙනවා ටික ටික වෙලාවක් ඉන්නකොට Taman මේ ඉන්න ඉරියව්ව ප්‍රියමනාපයි නැත්නම් Tamanගේ කය Tamanට මිත්‍රයි කියලා. ප්‍රියමනාපයි කියලා. අන්න ඒක තමයි අපි ඉඳුන් හිටු පහසුකම කියලා කියන්නේ. අන්න ඒක ඊකට පාත්තගෙන යන්නේ ඒක තමයි ඇත්තටම මුළු පරියන්කේදීම කරන්නේ. ඉතින් එහෙම හරි ගියා නම් ඒ හිත තියෙන අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියන්නේ වර්තමානයේ කියන්නේ තමයි දැනෙන යමක් තියෙනවා. තමයි අත්විඳින යමක් තියෙනවා. බුද්ධ විඳින යමක් තියෙනවා. අන්න ඒක යෝගාවචරය හෙලිකිරීමෙන් තමයි තව කෙනෙකුට දැනගන්න පුළුවන් මෙයා මේ හිතලෝකද ඉන්නේ ඇත්තටම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා. ඉතින් ඒ සඳහා අපි කියනවා අතීත අනාගතේ වෙන්න බෑ. වෙන කෙනෙක් ගැන වෙන්න බෑ, වෙන තැනක් ගැන වෙන්න බෑ. තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටහෙනවා නම් ඒ වැටහෙන ඉරියව්ව සමහරට අර ආසනයේ ස්පර්ශ වෙන තැන් අනුව ප්‍රෙෂර් පොයින්ට්ස් අනුව විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් කය ඇතුළේ සිටින සාමාන්‍යයෙන් බඩ පිම්බෙන හැකින ගතිය හෝ උණුසුම් සිසිල් ගතිය වගේ ඒ වෙලාවට වැටහෙන පරිවෘත්තීය ක්‍රියාවලියක් වෙන්නත් ඉඩ තියෙනවා. නැත්තම් සමහරවිට ඒක නැචාර්ථයෙන් කියනම අතීතේ නෙවෙයි ඉන්නේ, අනාගතේ නෙවෙයි ඉන්නේ, වෙන තැනක නෙවෙයි ඉන්නේ, වෙන කෙනෙක් නෙවෙයි මම දැන් මෙතන කියලා. ආන්න ඒක ඇත්ත වශයෙන් කියනවා මෛත්‍රී භාවනාවක් වගේ. තමන්ගේ අපි මෛත්‍රී භාවනාවට කරනකොට කියනවානේ සුඛී අත්තානම් පරිහරාමි කියලා. තමන් ලැබිච්ච මේ ආත්ම භාවයේ සුවසේ පරිහරණය කරනවා. ඉතින් වගේ ඉඳගෙන ඉන්නකොට සුවසේ ඉඳගෙන ඉන්නවා. හරියට පූසෙක් වගේ. පුතා මොන ඉරියව්වෙ හිටියත් බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. ඉතින් මේක මෛත්‍රියක්, මේක විපස්සනාවටත් ආරම්භයක්. එතකොට අපිට තේරෙනවා මේ ඉඳගෙන ඉන්න හිතුන් ඉදපාස්කට කොහිත කොච්චර විරුද්ධද කියලා. හිත අකමැතිද? හිත කැමති අතීතේට, අනාගතයට, අනුන් ගැන හිතන්නේ. බාහිර දේවල් ගැන හිතන්නේ. මේක විපස්සනා පැත්තෙන් බලනකොට කියන්නේ වර්තමාන මොහොතේ හිත වෛර කරනවා. ඒකට නිදහස කාරණාවක් වශයෙන් හිත පිටපයින්. ඒ නිසා අපිට කයට හොඳට පහසුකම් දීලා මේ නూరు නුපුරුදු ගමනකට හිත හුරු කරනවා. ඉඳගෙන ඉන්න පහසුකම, ඒ පහසුකම තුල තමයි දක්ෂ යෝගාවචරින්ද පෙරපින් කියන යෝගාවචරින්ද ඔය ආනාපානේ වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කයේ හුස්ම ආනුව වෙන පිම්බීම ඇකිලිම වැටෙන්න පටන් අරගන්නේ. ඉතින් ඒක හොඳම නිදහසට කාරණාවක්. සතියේ තියෙන මම දැන් මෙතන කියන එකේ අතීත අනාගත නෙවෙයි කියන එකේ. එතකොට ඒ එහෙම වැටහෙනවා නම් ඒ කෙනාට ආනපානේ වැටහින හැටි, අත්දකින්න හැටි, තේරුම් ගන්න පුළුවන් අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක්ට වෙන තැනක් නෙවෙයි කොච්චරද කියනවා ආශාස වේලාවේදී ඒක තේන ප්‍රසවාසෙ නෙවෙයි කියනවා ප්‍රසවාස වේලාවේදී තියෙන ආශාසෙ නෙවෙයි කියලා ආන්නේ විදිහට මේ යෝගාවචර දෙන කට උත්තරෙන් දැනගන්න පුළුවන් කොච්චරක් දුරට ඒක නා ප්‍රායෝගිකව මේක කරලා තියෙනවද කරලා අත්දැකලා තියෙනවද විශේෂයෙන්ම අත්දැකපු දේ වාර්තා කිරීමේ දක්ෂ වෙනවද කියන එක තමයි මේ ඔය සිද්ධියෙම තියෙන වැදගත්ම දේ. මම දකින්නේ ඒ සිද්ධ වෙච්ච දේ අත්දකින්න දේ අත්විඳපු දේ දක්ෂව වාර්තා කරන්න පුළුවන් කෙනා බොහෝ විට විදර්ශනාට නැඹුරු පුද්ගලයෙක්. අත්දකින්නවා සාර්ථකත් වෙනවා කියා ගන්න බැරි කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ ඇවිල්ලා ඉන්නේ තමයි මේ කතා කරන්නේ. එයාට තමයි කියන්නේ මං දොස්සයි වෙන්න කෝ කරන්න. ඒ කරපු දේ බුද්ධියට සින්න වෙන්නේ කාට හරි හෙලි කරපු දවසක. මෙන්න මේ දේ වුණා කියලා වාර්තා කරන්න පුළුවන් වෙච්ච දවසක යෝගාවචරණයේ 80% විතර හොඳට භාවනා කරාට වාර්තා කරන්න දන්නේ නැහැ. ඒ නිසා යැත්තු හැමදාම සැකයක් බුද්ධි විඳිනවා. මම මේ කරන දේ හරිද වැරදිද කියලා ඒ සඳහා භාවනා කරන්න ඕනේ කොහොමද වාර්තාගත කරන්න ඕනේ නැත්නම් කමඨාන් වාර්තාව දෙන්නේ කොහොමද කියන එක දන්නේ නැති කම 80% විතර යෝගාවචරයන්ගේ දුර්ලකමක්. හැබැයි දුර්ලකමේ 100%ක්ම වැරද්ද ගුරුවරයා ඇති කියන. ඒක තමයි ඒ ගුරුවරු උත්සාහ කරන පුළුවන් තරම් ඒ සැක දුරු කරලා බය දුරු කරලා කාට පොඩි ළමෙක් යාළු කරන කතාවට උරු කරගන්නවා වගේ දන්න ටික මොන හරි කියන්න කියන. වැටහෙන ටික කියන්න කියන. කියලා කියලා හදලා හදලා ඉඳගත්තට පස්සේ තමන් කයට හිත ගත්තට ගත්ත බව දන්නේ කොහොමද? ආනපාන ගියාද? ජීවා දන්නේ කොහොමද? ආශ්වාසයට ගියාද? කොහොමද දන්නේ කියලා අන්නේ තොරතුරු හෙලිදරව්වෙන් එහෙම නැත්නම් හරියටම පාපෝච්චාරණයක් වගේ එකක් එලිදරවෙන් තමයි ගුරුවරයා හරියට තේරුම් ගන්න මෙයා මේ අත්දකපු දේ හරියට කියනද සංනිවේදනයේ දක්ෂද කියලා. ඒ නිසා මම මෙතනින් එහාට මතවීම සීමකට කන් යොමු කරනවා. මම මේ කියාපු දේ තේරුණාද නැත්නම් කරලා අත්දකපු ඇත්තෝ ඉන්නවද? ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා තව විනාඩි 15ක් කරගන්න තව චුට්ටකින් සක්මණ පිළිබඳව කතා කරා. මම සාකච්ඡා විවෘත කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීනි. හොඳයි කල්යනා මිත්‍රෙනි. කාලේ ඉතම වටිනවා. ඉතම ඉක්මනින් මේ උන්වහන්සේ දැම්ම අතුරු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ අතන්නන්ට තෙරුවන් සරණයි. මට තියෙනවා එක්තරා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සතිය කරගෙන යන පැය භාගයක විතරදී අවස්ථාවේදී මට ඉකිබිඳිනවා ඉබේ. ඇඬීමක් වගේ ඒක ඉකිබිඳීමක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් අසාමාන්‍ය දෙයක්ද කියලා මට දැනගන්න අවශ්‍යයි. මටත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඉක් බිදින වෙලාවේ හුස්ම ගන්න බව දැනෙන්නේ ඉක් බිදින්නේ නැත්නම් ඉක් බිදීම නිසා සම්පූර්ණයෙන්ම හුස්මේ සතිය පැවැත්වීම අඩාල වෙලාද? ඒක මම නම් මාක් කරේ නෑ. ඒක මට හරියට කොහොම හරි හුස්ම සමහර වෙලාවට හුස්ම නැතු වෙනවා. තව එකක් තියෙනවා මේ බදාදා දවසට මට හරියටම මේ භාවනාව කරන්න පුළුවන් බදාදා දවසට. මොකද දන්නේ ඒකත් මට හරි මොනවා හරි කොතනින් හරි වාසියක් මේ අනුග්‍රහයක් ලැබෙනවා නම් ඒ ලැබෙන ටික නැවත නැවත සපයා ගැනීමෙන් හිතත් කයත් සුවද කරන්න ඕනේ යාලු කරන්න ඕනේ හාද කරන්න ඕනේ ඒ සඳහා මුලින් ඔයගේ යා ඉල්ලන ඕනම දෙයක් දීලා කරගන්න අර එක බින්දන ගත්තේ ආවට ඒක ඉතින් ඉල්ලලා ගත්තේ නැමෙයි හිටලා ගත්තේ නැමෙයි ඒක සියදී මම ඉඳගෙන ඉන්න බව මට තේරෙනවාද? මට හුස්ම ගන්න බව දැනෙනවාද කිව්වොත් ඒ කියන්නේ අපි මේ ප්‍රශ්නේ විනිවිද දැකලා තියෙනවා. මේ ප්‍රශ්නේ විනි හරහා ගිහිල්ලා තියෙනවා. ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන අවසරයි. පින්න ස්වාමීන් වහන්සේ මට කුඩා ප්‍රශ්නයක් තියෙනවා. මේ මම මේ භාවනාවේ ගොඩාක් අත්දැකීම් තියෙන කෙනෙක් නම් නෙමෙයි. මම මේ ආනාපාන භාවනාව කරගෙන යනකොට මට තේරෙනවා එක්තරා අවස්ථාවකදී ආනාපානයේ සිුම් වෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය තුනී වෙලා යනවා වගේ අදහස තියෙනවා. නමුත් මට මෙතනින් එහාට ඒ කියන්නේ මම අහලා තියෙනවා බොහෝ විට ආනාපානයේ ඉතාමත්ම හොඳට කරගෙන යන අවස්ථාවකදී මේ ආලෝක සංඥාවන් දකින්න පුළුවන් කියලා. මට හැබැයි එවැනි අවස්ථාවක් නම් තාම උදා වෙලා නැහැ. මම ඔබ වහන්සේගෙන් මේ විමසා දැනගන්නේ මේ මගේ භාවනාවේ අඩුපාඩුවක්ද එහෙම නැත්නම් මේ සඳහා මම කල යුත්තේ කුමක්ද කියන එක දැනගන්නයි කතා කරන්නේ. පෙරුවන් සරණයි. ඔ මේකදී අපි අර මම විස්තර කරපු විදිහට වාඩි වෙන හැටි, කායත හිත ගන්න හැටි, ආනපාන දිහිත යන හැටි, ඊට පස්සේ ආනපානේ බලාිනු කොටක වෙනස් වෙන හැටි කියන අවස්ථාවල් පහු කරලා කතා කරන්නේ. එතකොට තමයි ආනාපානේ සියුම් වෙලා ඇති සූක්ෂම වෙන අවස්ථාවල් පේනවා. ඒ කියන්නේ හොඳටම හිතයි අරමුණයි දෙක ලඟ වෙගෙන යන්නේ. ඉතින් ඒ වගේ වෙලාවල කිසිම දෙයක් අපේක්ෂා කරන්නත් එපා, තමන්ට පේන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක තමයි අපිට තියෙන භාවනා කරන අනුග්‍රහය. දැන් හරියට වැඩේ නිසින්ින්ද සිද්ධ වෙනවා මේ හැල්ම, මේ ගැල්ම, මේ එකලස කඩා ගන්න නැතුව දිගට යන්න ආලෝක සංඥා ලැබුණේ නැත්තය. හුස්මට සියුම් උනාය ආදි වශයෙන් මේ සියුම් වීම පාදාර කරදක ගන්නත් එපා. ආලෝක රසය අපේනුනේ නැහැ කියලා අපේක්ෂා ඇති කරන්නත් එපා. ඒ වගේ පුංචි දේවල් මේ එකලස කඩනවා. දැන් කඹේ ඇවිදලා දැන් කඹේ මැද ඉන්නේ කියලා හිතාගන්න. ඒ නිසා පුදුහාන් තරම් ඔය සීරු මාරු කරගන්න සැකයිතු ඇති කරන්නේ නැතුව, පේන දේවල් ප්‍රශ්න කරන්නේ නැතුව, නොපේන දේවල් ඉල්ලන්නේ නැතුව දිගට යන්න පුළුවන් නම් ඔය අපි කරන්නේ උපයාගත්ත එකලස උපයාගත්ත ඒ සතිය සමාධිය වැටෙන්න දෙන්න තෝ පවත්තන එක. වටණ්ඩ තමයි ඔය සැක වෙන්නේ. වත් ඇත්තටම කියනවා ආලෝක සංඥාවවත් පටලවා ගත්තොත් වැඩි. ආලෝක සංඥාව නාවත් නැහැ කියලා හිතන මිනිහ වැටෙනවා. නැත්තම් නැහැ තියෙනවා නම් තියෙනවා. Taman ඉන්න පදනම තියෙනවා දන්නවනේ මෙතෙක් ආව පදනමේ දිගට ඉස්සරහට අනේකයි කරන්න තියෙනවා. බොහොම පොදනසාරම් සානස මම මේ දිසප්තා බිඳින්නේ කතරු වාසික පාද නමස්කාර කරන අපේ වෙලියන් මහත් කරුණාක වහන්සේ පටනා කාලයේ වැය කර ඉක්ුතියම ගැන මේ සුළු විරාකට හෝ ස්වාමීන් වහන්සේ මේක ඉදිරිපත් කරේ කුවේට් වල වාසය කරන මහත්මයෙක් බණ බානා කරන එතුමාගේ තියෙන ප්‍රශ්නේ තමයි එතුමා ආනාපානසති වඩන අවස්ථාව ආනාපානසති හෝ කුණේ මෛත්‍රී භාන වඩන අවස්ථාවේ යම්කිසි කාලයකට පසුව එතුමාගේ ඉබේම ඇස් ඇරෙන එක සමාජීයකට යන්න බෑ. බොහොම හේතු තැන්පත් වෙනකොට ඉබේම ඇස් ඇරෙන එක. ඒ කියන්නේ යම් කිසි උපදේශයක් එතුමා බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ තිරසන්න. ඔය ඇත්තටම අපි ඒ කෙනාටම කෙලිම කතා කරන තමයි වඩා හොඳ. කෙසේ නමුත් අපි මෙතෙක් විවරණය කරගත්ත මාර්ගය හැටියට බලනකොට ඇස් ඇරුණට පස්සේ ආනාපානී හෝ ඉඳගෙන ඉන්න භාවයේ සතිය පවත්වන්න පුළුවන් නම් ඇස් ඇරීමේ කරදරේ හරහා ගියා කියලා හිතන්න පුළුවන්. ඇස් ඇරෙන එක කරන එකක් නෙවෙයි, කෙරෙන දෙයක් නෙවෙයි. කෙරුණට ඇහැ අරුණට සතිය කැඩෙනවද නැද්ද කියන එක නිරීක්ෂණය කරපු ප්‍රකාශයක් තියෙනවා නම් අපිට සාකච්ඡා ඉදිරියට යන්න පුළුවන්. දැනට අපිට කරන්න පුළුවන් වෙන්නේ ওই උපදේශය දෙන එක විතරයි. ඉක් බින්දන වගේ දැනනවා කියලා ඉක් බින්දන තියදී සතිය පවත් ගන්න පුළුවන් වැඩි හැටි. දෙවෙනි එක්කෙනෙක් කියනවා ආලෝකයක් නැහැ කියලා සැකයක් කරනවා. ඒ සැකේ තියදී ආනපන සිවුම් වෙද්දි සතිය පවත් ගන්න පුළුවන් නම් හරි. මෙතනදී අපිට පණිවිඩ තමයි භාවනා කරනකොට පාට ඇස් දෙක වෙනවා බලන්න කියන්නේ ඇස් දෙක ඇටුවට පස්සේ වහන්න යන්නත් තිබා අරගෙනම තියේදී මේ සංසිද්ධිය හරහා මේ සතිය දිකට පවත්වන්න පුළුවන්ද කියලා ඒකට ලැබෙන හා බෑ කියන උත්තරය අනුව තමයි අපි ඉදිරියට සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. කොසයිනස් ආරම්භක අවස්ථාවේ තවත් ප්‍රශ්නයක් තමයි ගොඩක් බොහෝ සයිනස්ල කය ඍජුව පවත්වා ගන්න කියනවා සමාජාත්මක කියන කොහෙටවත් හේතු වෙන්න එපා කියලා සමාජ සාගය කරන්නේ සමාජ ස්වාමීන් වහන්සේලා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඇත්තම ස්වාමීන් වහන්සේ කය අපි නම් බොහෝ විට දැන් උදේ අපි මම පසාමණි බාලා කරන ඇඳ මත ඉඳගෙන ඒකට හේතු වීමක් කරන මගේ යම්සි කොන්දේ අමාරුවක් නෝ දැන් ඒක ගොඩක් හොඳයි. ඒක හේතු වීම මේ භාවනාවට බාධා නැති ස්වාමීන් වහන්සේලා කියනවා. ඒක ඇත්තටම භාවනා යෝගාවතරකේ මේ අද්දකී මට්ටම අනුව තමයි ආධුනිකයෙකුට ඒ කියන්නේ හුස්ම තාම අල්ලගත්ත නැති ඉරියව් හදාගත්ත නැති කෙනාට කියනවා ආරම්භක ශේෂේ වශයෙන් උජුං කායම් පනි 10 කියලා තින් සර්වචන වාක්‍යෙම දේශනා කරනවා. උජුං කායම් කියලා කියන්නේ හුස්ම බද්ධිය අද කළා කියන්න එපා. ඒකට තේ එකක් වුන් වෙනවා බරපතල ප්‍රශ්නය වෙනවා. නමුත් එහෙම කරලා පුරුදු කරගත්ත කෙනෙකුට නම් ආරම්භයේදී ඒත් කියනවා කඳ ඍජුව කියලා පවත් ගන්න කියලා. නමුත් ආනාපාන සතිය වැඩි වෙන යනකොට මේ කඳේ නිකන් වැක්කිරන ගතියක් එනවා. කඳේ එනවා මේ වැගිරෙන ගතියක් වගේ. අර දැඬිව පවත්තගෙන ගිය ගතිය වෙනුවට මේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාචරයට සැකයක් වෙනවා මේ සත්‍ය කඩලාද නිදිමත ඇවිල්ලාද කියලා. නමුත් යෝගාචරය චෙක් කරලා බලන්න පුළුවන්, පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ ඉරියව්ව වැගිරලා වැක්කලා තිබුණත් තමන්ගේ සතියේ ආනපානතික පරිස්ථිති ගණතුනේ අඩුවක් වෙලා නැත්තම් මේක පිළිබඳව එච්චරම හිත් කරදර ගන්න නැතුව පුළුවන් තරම් අර මේ සියුම් වූ ආනාපාන සතිය පාත්තන්නේ කියලා. යම් වෙලාවක හොඳට ඒ සතිය ආනාපානේ පදන් වෙනකොට මේ ඉරියව්ව විසින්ම සකස් කරගන්න. ඒක නිසා ඒ වෙලාවේදී ඉරියව්ව හදන්න ගියොත් සමහර ආනාපානත් එක්ක තිබුණ සියුම් සම්බන්ධතාවයක ටිකක් බාධා වෙන්න ඉඩ තියෙනවා. අන්න එතනදී විතරයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙදිත් මේ කයේ සිටින ඍජුව කය පැවැත්වෙන්නේ නැති ගතියට වරි කරන්නේ නැතුව නැත්නම් කරදර කරන හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ටික වෙලාවකින් ඒ විචිත වැරද්ද මග අරව ගන්න පුළුවන් කියන එක තමයි වෙලාව හැටියට කියන්නේ. නැයි ගවර්නර් සයන්වංශ මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හමුදුනේ සයන්වංශ මේ භාවනාවට වාඩිලා කිසිදු බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැතුව ආස්වාස් පාස්වාස් දිහා බලාගෙන ඉන්න කටයුතු කරනවා. ඒතකොට චිත්තක්ෂණ කීපයක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ඇති වෙනවා. මේ ඇස් වහගෙන හිටියත් අනික ආයතන වල ක්‍රියාත්මක වීම නිසා මේ ඇති වෙන සිතුවිලි ඒතකොට ක්‍රමක්‍රමෙන් දකින්න පුළුවන් වෙනවා. පෙර කාලවලට වඩා මේ සිතුවිලි වල ඇතිවීම පැවතීම සහ නැතිවීමත් දකින්න හැකියාවක් වගේ ඇති වෙනවා. නමුත් කලකට ඉහිතදී නම් මේ වගේ සිතුවිලි ඇතිවීම නැතිවීම දකින්න බැරි තත්ත්වයක් තිබුණ නිසා දැන් මේ විදිහට දකින්න පුළුවන් කීම ගැන කිසියම් ආකාරයක හිතතුරු ප්‍රසාදයකුත් තියෙනවා. නමුත් විශේෂම කාරණා සයන්වාස අද ප්‍රශ්නයක් විදිහට මම ඉදිරිපත් කරන්නේ මේ සිතුවිලි ඇතිවීම කලින් නම් මහා කරදරයක් මගේ භාවනාවට බාධාවක් හැටියට කල්පනා කරන අවස්ථාවක් තිබුණා. නමුත් මේ සිතුවිලි බොහොමයක් මගේ වුණාවෙන්ම එහෙම නැත්නම් මම හදාගන්නේම නොවන බව දැන් ක්‍රමක්‍රමයෙන් පේනවා, දැනෙනවා, තේරෙනවා. මේ ඇතිවන සිතුවිලි මට කිසිම ඇතිවන සිතුවිලි වල කිසිම අයිතිවාසිකමක් නැති බව පේනින්න තියෙනවා ගෞරවණීයවන්. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව ගෝබන්සේගෙන් දැනගන්න කැමතියි. ඒ වගේම මේ සමාන අවස්ථාවල යම් යම් දේ සිතුවිලි ආකාර දෙවල් සිතුවිලි නෝ හිතා ගන්න බෑ මේ මමද කියලා. මම නම් එහෙම දෙයක් හිතන්න විදියක් ඇත්තෙම නෑ සාමාන්‍ය ජීවිත මට්ටමේදී. නමුත් ඒ ආකාර යම් යම් දේවල් එනවා. මේවා මේ එහෙම මේ කිසිම තමාගේ කන්ට්‍රෝල් නැතුව මේ ඇති වෙන සිතුවිලි ඇති වෙන්න පුළුවන් ද ගෞරවණීයවන්. එන්න මේ කාරණා පිළිබඳව භාවනා කරන්නේ රූප කර්මස්ථානයක් ගන්න කය හෝ ආනපානිය අරගෙන එහෙම කරන යනකොට නාම ධර්ම වශයෙන් වේදනා හිතවිලි එහෙම නැත්නම් ආයත රූප ධර්මයක් වෙන ශබ්ද වගේ එන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ හිතවිලි ගැන. ඉතින් භාවනා කෙරුවේ නැත්නම් කවදාකවත් කවුරුත් දන්නේ නැහැ හිතවිලි තියෙනවා කියලා. ඉතින් ඒ නිසා හිතවිලි තියෙනවා කරදර වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කියලා දන්නේ භාවනා මේ භාවනා පළවෙනි ප්‍රතිවාදයෙන් වෛර කරගෙන තමයි කතා කරන්නේ. ඉතින් එතකොට අපිට වැඩෙන්න බෑ. ඒ නිසා මතක තියාගෙන ඉන්න භාවනා කරන මිනිස්සු විතරයි මේ හිතවිලි කරදර කරනවා කියලා කියන්නේ. ඒ නිසා මේ හිතවිලි වලට කියන්නේ කාම සංඥාසය. කාමයේ ඉන්න මිනිහට කාම සංඥා එන්නේ නැහැ. කාමයේ ඉන්න මනසට තියෙන්නේ සතුන් මරන දේවල්, හොරකම් කරන දේවල්, කාම මිත්‍යාචාරය, බොරු කේනන් හිස් වචන පරස වචන විතරයි. කාම අතහැරලා ඊගේ අතහැරලා නැත්නම් විවේකම විචිකනාට අර වගේ වීතිකම කෙලෙස් නැහැ. පරිඋත්ථාන වශයෙන් හිතවිලි එනවා. විතිකම වලට වැඩිය පරිඋත්සාහන හොඳයි කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ හිතවිලි එන එක ඉල්ලලා ගත් එකක් නෙවෙයි. කාර්යදරයක් නම් තමයි. නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්න කියනවා මේ හිතවිලි අල්ලපනල්ලේ මට මේ ආස්වාස් ප්‍රසවාස පේනවාද? ඉඳගෙන ඉන්න බව පේනවාද කියලා බලන අතර මහත්ය තුලින්ම කියවිච්ච අනිත් එක ප්‍රයෝජන ගන්න මේ හිතවිලි මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒවා ආවට තරහ වෙන්නත් එපා. නොයේවා කියලා හිතන්නත් එපා. මේ හිතවිලි මගේ කරගන්නෙත් නැතුව ඒ අස්සේ දිගින් දිගටම දිගින් දිගටම රූප කර්මස්ථානට හේදව ගන්න ගියොත් ඒක දැනට මේ මහත්ය සාර්ථකත්වයේ ලැබුවගේ ටික කාලයක් යනකොට ඒ අර අප්‍රතිත්‍ය දහිරේ නිසා කාලයක් යනකොට තේිනා මේ හිතවිලි ජය ගන්න හිතවිලිත් එක්ක ගිවිසුම් ගැහුවොත් විතරයි. හිතවිලි දිගේ අභිවදනය, අභ්‍යෝසනය, අභිනන්දනය කෙරුවොත් විතරයි. හිත නන්දනය කරන්න ඕනේ, හිත ප්‍රී කරන්න ඕනේ. අභිවදනය කියන්න ඕනේ කාට හරි කීකේ ඉන්නවනේ මට හිතිලි වැඩි කියලා. එතකොට හිතිලි වැඩි වෙනවා. අජෝසනය කියලා කියන්නේ මේ හිතිවල අන්තර්ගතය බලන්න යන්න. ඒ නිසා හිතිවල අභිරමණය කෙරුවොත්, කැමැති වුණොත්, අභිවදනය කෙරුවොත් කාට හරි මට හිතිලි වැඩි කියලා කියන්න පටන් අරගත්තොත්, අජෝසනය කියන මේ ඇතුලේ තියෙන අන්තර්ගතය බලන්න යනවා කියන්නේ හිතිවලට පොහොර දෙමිලක්, හිතිවිලට ආහාර දීමක්. ඒ වෙනුවට අහන ප්‍රශ්න තමයි මම මේ හිතවිලි යම් ප්‍රමාණයක් තියදී මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? මේ හිතවිලි යම් ප්‍රමාණයක් තියදී මට ආශ්‍රව ප්‍රසවාසය දැනගන්න පුළුවන් නම් අපි තේරුම් අරගන්නවා කවදා හරි මේ සතිය මේ හිතවිලි ජය ගන්නවා. ආනාපානය අරමුණු කරගන්න. හිතවිලි මේ ආශ්‍රව ඉඳගෙන ඉන්න ඉරියව්ව අරමුණු කරගෙන ඉන්සා ඒ දෙකට ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ ආනාපානට ඉඳගෙන ඉන්න කරන භාවනාවේදී උපරිම වශයෙන් සැලකුවොත් බුදුන්ට වගේ, උපරිම වශයෙන් සැලකුවොත් ධර්මයේ වගේ, උපරිම වශයෙන් සැලකුවොත් මේ තමයි සංඝයා කියන්නේ, මේ තමයි මගේ සීලය කියලා ඔය හිතවිලි ක්‍රමක්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් රූප කර්මස්ථානේ වාටි. මේකට කල් ගන්නවා. ඒකට අර දෘෂ්ටි අවශ්‍යයි. මේ හිතවිලි මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ලබලද වෙලාවේ මට කරන්න තියෙන්නේ හිතවිලි ඇතුව හෝ නැතුව මේ ඉන්න ඉරියව්වට හෝ ආනාපාන දාන එක කියන එක යෝගාවචරය කමඨාන සුත කරගත්තොත් මේ දවසින් දවස ගන්න ප්‍රයත්නයට සාපේක්ෂව මේ රූප ධර්ම වෙන හිතවිලි වේදනා වෙනුවට නාම ධර්ම වෙන ආනාපානි හෝ කායේ ඉරියව්වේ හිත පාත්තන්න පුළුවන් බවට පත් වෙනවා. ඒක ලොකු මේ manussත් භාවයේ තියෙන ලොකු ලාභයක් තමයි මේ ලැබිච්ච manuss කාය ප්‍රයෝජන ගැනීමක් වෙනවා ඒකට. සාදු සාදු මේ තුරු මේ සිතුවිලි කියන්නේ අත්‍තරම කරන ක්‍රියාවක් නෙමෙයි, මේ කෙරෙන ක්‍රියාවක් හැටියට පෙනෙනවා. ඒ වගේම මගේ අනිත් ප්‍රශ්නංශ මේ අර ඒ කෙරෙනවා කියන්නේ මේ අත්‍තරම ස්පර්ශයක් කිසියම් සල් අනිත්‍යතුන් ස්පර්ශයක් වෙලා සිදෙන බව ඒ කියාව කියනවා. නමුතර කොහෙවත් නැති හිතන්නේවත් නැති සිතුවිලි කොහොමද සවන්වංශ එන්නේ? කියන්නේ මට කොහෙත්ම ඕමනාවක්වත් නැහැ එවැනි සිතුවිල්ලක් හිතන්න. කොහෙන් ආවද කියලා දන්නේ නැති එවැනි දේවල් එනවා. ඒක කියනවා බුද්ධ ධර්මයේ හැටියට නම් අපි කර්ම සහ කර්මඵලය පිළිගන්නවා නම් පෙර ආත්මවල කරපු දේවල් ඒ විපාක වෙනකොට එයා කර්ම ශක්තිය වැඩ කළා මඩ ගොහරුවකින් ජීබුබුලක් ආවගේ භගාලේ ඉදියට එනවා. කර්ම කරපු අවස්ථාව අපිට මතක නැහැ. දැන් විපාක අවස්ථාදී කියන මේ කවුරුත් දන්නේ නැති එක කොහෙන්ද එන්නේ කියලා. මත් බටහිර කියන්නේ ඒකට කර්ම සහ කර්මඵල පිළිගන්න. ඒගොල්ල කියනවා හැම මිනිස්සෙකම හැම සෛලයකම තියෙන හැම නියස්තිකම හැම වෙලාවෙම RNA DNA කියනවා. ඒ RNA DNA වල මිනිස්සෙක හදේ සම්පූර්ණයෙන්ම මේ කොස්මික් ලයිබ්‍රරි එකක් වගේ තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේ ඊට පස්සාව ලැබුණාට පස්සේ විශේෂයෙන්ම පිටරේන්ස ඇතුළට අරමුණේම නතර කරාට පස්සේ අර DNA RNA වල තියෙන ලයිබ්‍රරි ෂොට්ස් එළියට එන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් ඒක බ්ලිප් කියලා කියන්නේ ඉතින් ජස්ට් බ්ලිප්. ඒක අපි දන්නේ නැහැ මේවා සමහරලාට සිද්ධ වෙනවා. හුඟක් වෙලාට වෙන්නේ අපිට රූප වලමින් ඉන්නේ, ශබ්දහමින් ඉන්නේ, ගන්ධ රස වලමින් ඉන්නේ. ඒකට අපි බොම්බාඩින් පිටින් කියන අරමුණ ඇතුළට දාමින් ඉන්නකොට ඒ ඇතුළෙන් පිටට එන්නේ නැහැ. යම් වෙලාවට අසික වාහන සද්ද නැත්නම්කට ගිහිල්ලා අරමුණ ශීන් වෙන්න යනකොට වෙලාවට අර ඇතුළ තියෙන ගොජේ එළියට එනවා. ඒ ගොජේ මෙතෙක් කල් තියානිටයි අයිතිවාසිකමක් අපිට ඇත්තෙත් නැහැ. මට බුදුලෙකුත් නෙවෙයි. ඒක එළියට එන්නේ ඒ හේතු වල ධර්ම සංසුන්නේ සමනේ වෙච්ච වෙලාවට. එතකොට අයිතිකාරය කියනවා මේ හිතවිල්ල කිසිම අදාළ නැති එකක් කියලා. නමුත් මේක තියාගෙන තමයි රැට කන්නේ, බුදියාගන්නේ, උදේට නැගිටින්නේ. මේක තියාගෙන තමයි අපි මැරෙන්නේ, ඊගාවාත්ම උපදින්නේ. එතකොට මෙවුවා දිගින් දිගට පරම්පරාවට යනවා. ඒ නිසා මේවා මතුවෙන තරමට හොඳයි කියන එක තමයි තුවාල එක සරව එළියට එනවා වගේ, පුරු එළියට එනවා වගේ. ඒක ගඳයි. ඒක සරව. නමුත් මේ ඇතුලේ තියෙන ටික එළියට එනකොට මේක අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ කියලා අපි දැන් කිව්වට අපි ඔය කර්ම රැස් කරන වෙලාවෙදී අපි දන්නේ නැහැ විපාක බවට පත් වුණාට පස්සේ මේකෙන් මේ වගේ දේවල් වෙනවා කියලා. ඒ නිසා ඒව කොච්චර විචිත්‍ර වුණත්, හිරියකාරී වුණත්, පීඩාකාරී වුණත් ඒ ඔක්කොම තියේදී අලුතෙන් කර්ම රැස් කරගන්න. දැන් තමයි හිතිරට වෛර කරලා ද්වේෂ කරන්නේ නැතුව. නැත්තම් මේ හිතිරට ප්‍රේම කරලා තණ්හාව ඇති කරන්නේ නැතුව අරමුණේ හිත පවත්නවා කියන එක නම් සුවිශේෂ විශේෂතාවක් දක්වනවා. ඒක හිතිරට විතර නෙවෙයි වේදනාවලටත් වෙනවා. සද්දරත් ඇහෙනවා. ඒ නිසා තියෙන ලස්සන පොතක් ලියවිලා Thought Without a Thinker කියලා Mark Epstein's පොත් series එකේ හොඳ ලස්සන පොතක්. ඒකේ කියලා තියෙනවා අපිට ඉන්නේ හිතවිල්ලෙන් 90%කටත් වැඩි ප්‍රදේශයක් අපිටයි තියෙන කියවයි කියන්නේ. නමුත් අපි මේ සියල්ලම අරගෙන හිත කරදර ගන්න. ඒක තමයි පෘථග්ජනයාගේ ප්‍රධානම වැඩි. තමන් හිතපේවටයි හිතිච්චේවට දෙකම මගේ කරගෙන ළඟනවා. ගොඩක් භවනා කරන තේන මේ හිතවිල්ල වලින් 90%කටත් වැඩි 95%කටත් වැඩි සමානලාට මේ මම නෙවෙයි. ඒක දන්නේ සතිය පිහිටන එක විතරයි. ඉතින් තමයි හිතවිලි පිළිබඳව ඉවසිල්ලෙන් කටයුතු කරන්න. හිතවිලි අල්ලපනල්ලේ මූල කර්මත්තන් හිත පිහිටවන්නේ. ඒකට අපි නොදන්න යන්නා දුන්න වාගේ දැනීම් හිතවිලි සංඥා එන්න පටන් ගන්නවා. ඒක මන්නම් හිතන්නේ භවනා දුරු වෙන බවට, එහෙම නැත්නම් විවෘත මනසක් ඇති වෙන බවට, එහෙම නැත්නම් හිත සුවපත් වෙන බවට, එහෙම නැත්නම් ඇතුලේ තියෙන කුණු කන්දල් එළියට එන බවට. ඒවට කියනවා psychological wounds කියලා. එළියට එන්න දෙන එකයි මේක තමයි catharsis කියන්නේ. මේක තමයි free association කියන්නේ. මේක තමයි counseling කරනකොට සිද්ධ වෙන දේ. ඒ නිසා මේක සල්ලි කෙවන්න නැතුව සිද්ධ වෙන counseling එකක් කියලා හිතා ගන්න පුළුවන්. සාදු සාදු සන්නස් හොඳයි කල්යන් මිත්‍රනේ ගෞරවනීය සන්වාසි සක්මන් භාවනා පිළිබඳව අපිට පහදා දෙන්න පෙර මේ ඒ ආනාපාන සති භාවනා පාරෙන් කෙදෙනකට ඒ ඒ කාරණා පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දිගටම පුරුදු කරගෙන ආයේ මෛත්‍රී භාවනා බුදු ගුණ භාවනා නමුත් වහන්සේගේ නිසිගල වැඩසටහනකට දෙසැම්බර් මාසේ මට මේ යන්න ලැබුණා. ඉතින්දී මට බලවත් කැමැත්තක් ඇති වුණා ආනාපාන සති භාවනා වහන්සේගේ මේ වැඩසටහන සහභාගී වුණාට පස්සේ. ඒ දින පහ ඉවර වෙලා මම ගෙදර ආවේ මට මේක කරගන්න පුළුවන්. මට මේකට කැමැත්තක් ඇති වෙලා මොකද මම මෙතෙක් කල ආනාපාන සති කරන්න බෑ කියලා හිතේ ගොඩක් සිතිවිලි එන හින්දා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මම ඒ සිතිවිලිට දේශ කරගන්න පිට නිසා තමයි මට ඒක කරගන්න බැරි වුණේ කියලා මට හිතිලා මම නුකඩ වාවම ගෙදර ඇවිල්ලා නුකඩ වාවම ආනාපාන සති භාවනා කරා. දැන් මාස දෙකකට විතර කිට්ටුයි. දැන් මට ඒ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට මට ඒ ආනාපානේ දැන් හුස්ම රැල්ල උඩට ස්පර්ශ වෙලා ඉහළට ආස්වාසය දැනෙනවා. ආයි පහළට ස්පර්ශ වෙලා දැනෙනවා. ඒක ටිකක් වෙලා ගියාම තාම දිග කොට ඒවත් දැනිලා ඊට පස්සේ අන්තිමේදී ඒක හුස්ම නොදැනීම යනවා. නොදැනීම ගියාට පස්සේ මට ඊපස්සේ මම ඒතර මම මේ නාසාගරේ හිටිට වාගෙන ඉන්නකොට ශරීරය දැනෙන්නේ නැතුව ගියේ නැහැ. මට සමහර තැන්වල තද වේදනා දැනුණා. ඒ වෙලාවේ මම එතනට හිත යොමු කරලා ටිකක් කල යනකොට ඒ වේදනාව නැති වෙලා ගියා. එහෙම පපුව වේදනාවක් ආව මම එතනට හිත යොමු කරාම ඒ වේදනාව නැති වෙලා ගියා. කොහොම ටිකක් කල යනකොට මට හම් මෙලිකමක් දැනුණා. මට ඒක නැකිట్లా ඉන්නව හිතෙනවා. ඊට පස්සේ මම මේ දැන් මට මේක අඩුපාඩු මොකද්ද මේක කරගන්න ඕනි කියලා වහන්සේගෙන් උපදෙස් ගන්න ඕන ඉදිරියේ කොහොමද මේක දියුණු කරගන්නේ කියලා. දැන් මේ මායිත් දිනු කර ගන්න තියෙන්නේ ওই වැඩි දිකට ගෙනියන එකයි අපි කොහොම හරි දෙකොල්ල එකතු වෙලා කතා කර ගන්න තියෙන්නේ. ඒ සඳහා උපක්‍රම කියන්න පුළුවන්. දැන් මේ මයිත් භාවනා කර ඉිටපේ කෙනෙකුට ඕන ආනපනිය අහු. අවිලා ආනපනිය ගුරු වෙලා සිවිම් වෙලා තුනි වෙලා ගියා. එතකොට ඒ තුනි වෙලා යනකොට ආනපනිය තුනි වෙන ප්‍රමාණයට කෙලස් තුනි වෙනවා. කෙලස් තුනි වෙනකොට ආසාව නැති වෙනවා. ඊටසකම ඇති. අචා මේ කෙලස් තුනි වෙන ඕනම හිතක ඒ වගේ පා වෙන ගති, කම්මැලි ගති, නීරස ගති, සැකයේ තියෙනවා, බයය තියෙනවා, ඒ ගති එනවා. ඉතින් ඒකට හුඟ දෙනෙක් මේ ඒ බය කම්මැලි කම් නැති කරන්න උත්සාහ කරන හදනකොටම අපේ සතිය කලස කඩලා යනවා. එහෙමයි. ඉඳ ගන්නකොටම වාඩි වෙලා යන, වාඩි වෙනකොටම දැනගෙන යන්න මට භාවනාව හරි ගියොත් මේ නීරසකම එනවා. මට භාවනාව හරි ගියොත් මේ කම්මැලිකම එනවා. මට භාවනාව හරි ගියොත් මේ නිදිමත ගතිය එනවා. මට භාවනාව හරි ගියොත් මේ සැකය එනවා. මට හරි ගියොත් මේ අනිශ්චිත ගතිය එනවා කියලා ලෑස්ති මනසකින් ගිය කෙනාට නීරසකම නොයනව නෙවෙයි ආවට ඒක මොන දෙන්න පුළුවන් ගතිය ටික වැඩි වෙනවා. එතකොට මේ කර්මස්ථානේ එතකොට හිත පිටවගෙන දිගටම දීර්ඝව ඉන්න. එතන කර්මස්ථානේ කියලා කියන්නේ අමාරුයි. දැන් ආනපන ගිවිගෙන යන්නේ. එතකොට සතිය යන්නේ සතිය කඩන්න තමයි ওই නීරසකම එන්නේ. Taman හිතනකොට මේ නීරසකම භාවනා ප්‍රයෝජනයක් විරාගේ රාගේ කර්ම සංසාරේනේ මේ සංසාරේ නිකුත් වෙන පැත්ත මත වෙනවා. ඉතින් ඒ නිසා ඒක ආවට සතිය කඩගන්නේ කියලා ඒකට උපදාංශ අපිට කියලා දීලා තියෙන්නේ ක්ලෑෂ් කියලා යන්න. ඔකේ එනවා. හැබැයි ඉස්සර වගේ එක කනගාටුට කාරණාව බාහිර කාරණාවක් කරගන්න එපා. ඒක භාවනා වුණා කියලා හිතාගන්න. කෙලෙස් අඩුවෙච්ච බව කියලා හිතාගෙන ගියොත් ඔයිට වැඩි පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වෙලාවේ මම මෙතන කියලා ඉතන නාසගරි කියන් ඉතිහාම හරි ඇත්තටම හිතන්න ඕන නැහැ ඒ වෙලාවේ මම මෙතන තමයි. ඒක ආයෙත් නෙමෙයි. දැන් තියෙන්නේ මේ ඇතුලේ නීරසකම බොහොම හොඳයි. මේ කෙලෙස් අඩුවේ ලකුණක් මේ විරාගය රාගෙ නෙවෙයි කියලා මේ ඒකට මේ ද්වේෂ කරන්නේ නැතුව පිටු දකින්න හදන්නේ නැතුව මේක යන පාරේ සුබ ලකුණක් කියලා වගේ සලකන කටයුතු කරන එක තමයි ඔකට තියෙන ලේසි එහෙම නැත්නම් නොමිලේ හම්බෙලා තියෙන උපදේශය. දෙලුවන් සරණ සමනස පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම තාම මේ ආනපාන භාවනා ආධුනිකයි. මම සාමාන්‍ය දිනපතා විනාඩි 10ක් පරවගේ සුළු ප්‍රමාණයක් කරනවා. සාමාන්‍ය මාස දෙක තුනක ඉඳලා මට කියන තමයි ඇත්තම ඉඳගෙන ඉන්න ඉරියව්ව එහෙම පෑදෙලිවම හුස්ම රැල්ලට අවධානය යොමු වෙනවා. ඒත් එක්කම මට හිත සංසුන් වෙනවා කියලා දැනෙනවා. ඒ දැනෙනින් මට තේන නිකන් අර ආලෝකයක් පේනවා කියන එක නෙමෙයි මං කියන්නේ. මට ඒකට මුණට අර අපි ඉරෙලි වඩනම වගේ එකපාරටම S2ට නිකන් මේ සතුපාට එළියක් වගේ මේ අර එල් ටෝච් එකක් එච්චන ලොකු ප්‍රබල විදිහට නෙවෙයි යම්කිසි අර අපි ජනේලකින් එළියක් කරනවා වගේ එනවා. ඊට පස්සේ ඒත් එක්කම මගේ හිත ටිකක් සංසුන් වෙනවා වගේ දැනෙනවා. මට ඒක තමයි අර සංඥාවක් වගේ තියෙන මගේ හිත දැන් සමාධිය නෙවෙයි මං දැන සංසුන් වුණා. ඒ කියන්නේ හොඳට මගේ හිත හුස්ම ගන්න විදිහට පිහිටනවා. හැබැයි මට ඒක ගොඩක් වෙලා පවත් ගන්න තියෙනවා. ඒත් එක්කම ඇක්චුවල් කළාගින් මේ යාරමුණත් එක්කම හිත තියෙන සංසුන් බවය නැති වෙනවා සමනාව. තේරුණාද? ඔයි සංසුභාවේ නැති වුණාට තමයි නැවත ආයෙටින් ආනාපානෙටද නැත්නම් සංසුභාවේ නැතුනේ ශබ්දකින්ද වේදනාවකින්ද හිතවිල්ලකින්ද කියලා එතනදී භාවනා පටන් ගත්ත අලුතෙන් පටන් ගත්ත ආධුනික ක්‍රමයෙන් සලකා බලන්න. සලකා බලන්නේ එතන ගුරුසුවට දැනෙන්නේ ආනාපානං ආයෙත් දැන් ඉඳගත් කෙනෙක් වගේ ආනාපාන දිගේ අනේකයි තියෙන්නේ. ශබ්දයක් නම් ශබ්ද මේ තියෙනවා මම ඉඳගෙන ඉන්න බවට වැටෙනවා. වේදනාවක් තියෙනවා නම් වේදනාවකින් නම් ওই සංසුභාව කැඩුනේ වේදනාව දැනෙනවා දැන් ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්න බව සත්‍ය තියනවාද කියලා එතනදී හරියට භවනා පටන් ගත්ත කෙනෙක් වාගේ ආධුනිකෙක් වාගේ මේ සංසුභාව කැඩෙන්න හේතු වෙච්ච කාරණාවම භවනා අරමුණක් කරගෙන යන්න ගියොත් ඒ පැති දෙකක් තියෙනවා. එකක් ආනපන්න වෙන්න පුළුවන් නැත්නම් ආනපන්නෙන් තොර එකක් වෙන්න පුළුවන්. කොයි එක වුණත් ඒක පිළිබඳව සාදර වීමේ ගුණයක් ගන්න පුළුවන් ඉදිරියට යන්න. බලාපොරොත්තු අතහැරලා අතකස අදාළ සලුවකස අදාළ නැකිටලා යනවා වෙනුවට පුළුවන් වෙනවා මේ භාවනා ඊගාව ලින්ක් එක කනෙක්ෂන් එක හරියට රිලේටර්ස් එක එක එක්කෙනෙක් බැටන් එක ඉවර වෙලා අනිත් එක්කනට බැටන් එක දුන්නා වගේ ඊට ඉතල දිකට යන්න පුළුවන්. එහෙම තමයි ඇදලි දෙරුවන් සරසවනාසේ මේ සප්තක කරන මේක කතා ගන්න සවනාස ඔබවහන්සේ ඉන්ට්‍රස්ටන් ටු ආනාපානසති කියන දේශනාවේ මම අහුව සවනාසේ මිට ගොඩාක් ඉන්න සවනාසේ ආරම්භක අවස්ථාවේ භාවනාවට ප්‍රවේශෙච්ච අය යුරෝපේ ඉස්සලම් ඉඳගෙන හිත දිහා බලන් ඉන්න කියලා. මේක පුදුත්යන් බලන්න එපා. ඒ වෙලාව එන අවස්ථා දිහා බලන් ඉන්න මොකද වෙන්නේ කියලා සවනාසේ ඒක සම්බන්ධ යමක් පොඩ්ඩක් පැහැදිලි කරන්න සවනාසේ තිරසම. නෑ ඇත්තටම හිත දිහා බලන් ඉන්නේ හිතෙන් නම් ඒකේ හොරාගේ අම්මෙන් පේන ඇහිලක් වගේ සර්වඥයන්ද කියන්නේ රූපය අධ්‍යය බලන්න. ඒක කය දිහා බලන්න. ආනපාන දිහා බලන්න කියලා. මොකද ඒක අතගා කොට පස්සේ අපිට මොකක්ද වෙරිෆයි කරන්න බෑ ඒක. එහෙම නැත්නම් ඒක ප්‍රපංචයක්ද ඒක මේ කොන්සෙප්ට් එකක්ද එහෙම නැත්නම් සංකල්පයක්ද ඇත්තද පේන්නේ කියලා වෙරිෆයි කරන්න බෑ. නමුත් කය දිහා බලනවා නම් ආනපාන දිහා බලනවා නම් ඒක අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක අපිට දැනගන්න පුළුවන් මේ කය ගැන හිතනවාද කය විඳිනවාද ආශස්සසත් ගැන හිතනවාද විදිනවාද හිතනවා කියන එක සාමාන්‍යයෙන් භවනාඩ වස කියලා තමයි ගන්න තියෙන්නේ. ඒක හිතදියා බලන එක හිතවිල්ලක්ද සත්‍යද කියලා අපි දන්නේ නැහැ. එමු නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි නිසා අපි ඒක නොකර කායනපස්සනාවකට කාය පිළිබඳව රූපේ පිළිබඳව ඒකට හිත දෙමීම වඩා සාර්ථකයි කියන එක තමයි මෙතෙන්දි මම මගේ ප්‍රාණපාන සතිය ඉන්ට්‍රොඩක්ෂන් එකේ මට මතක නැහැ මම කියලා කියනයි කියලා හිතදියා බලන්නේ කියලා. සයනන්ත එක්කම සයනන්ත ලලිත් මහත්තයා කියපු කතාවත් එක්කම මේ සම්බන්ධ වෙච්ච කතාවක් තුමා කිව්වා සිතවිලි ගලන් එනවා කියලා. සයනන්ත දැන් මගේ අත්දැකීමේදී භාවනාවේදී ආනාපාන සිතේ වඩ아가න යම්කිසි වෙලාවක් යනකොට සිතේ ඒකාග්‍රතාවක් ඇති වෙලා එනකොට ස්වාමීන් වහන්සේ එක අවස්ථාවක් එනවා හිත වෙන පැත්තකට යන. ඒ හිත වෙන යන තැනට යන අවස්ථාවයි අපේ හිතේ ඒකාග්‍රතාවය තිබිච්ච අවස්ථාවේ අතර ස්වාමීන් වහන්සේ පුංචි හිඩසක් එනවා ස්වාමීන් වහන්සේ. ඒකට මම දැන තියෙන විද්‍යාව කියලා හඳුන්වන්නේ ඒතර පොඩි නිද්‍රාගත ස්වභාවයක් තියෙනවා. සමහරක් වෙලාවට මුල් අවස්ථාවේ මේ නිද්‍රාගත ස්වභාවය ස්වාමීන් වහන්සේ තියෙනවා සත්ව 15ක් 30ක් 30ක් වගේ තියෙන. ඊට පස්සේ තමයි අපිට අමතක වෙන්නේ අපි මේ කරපු හිටපු වැඩේ වෙන සිතුවිල්ලට මාරු වෙන්නේ. දැන් භාවනා වඩන ස්වාමීන් වහන්සේ මේ නිද්‍රාගත ස්වභාවය අඩු වෙමින් පවතින. දැන් සත්තර 5කින් වගේ යනකොට අඳුර ගන්න පුළුවන් ඉන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒ අවස්ථාව අඩු කර ගන්න අපිට වෙන ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මම මේක මගේ අත්දැකීමක් කියන ස්වාමීන් වහන්සේ. මම එහෙම දෙයක් දැකලා නැහැ පොත්වල කොහෙවත්. නෑ අතරම අත්දැකීම හැමෝටම සාධාරණත් නෑ. මොකද උඹ දෙනකොට අල්ලන්න අමාරුයි මේ භාවනාව ගිහිල්ලා හිතවිලි එන්නේ ඉස්සෙල්ලා අතරමැද ගැප් එකක් තියෙනවා කියලා. අවු වෙනා නම් හොඳයි. මේ ගැප් එක ගොඩාක් ගියාට පස්සෙ තමයි අහුවිනේ. එතකොට අපි ප්‍රමාදයි. නැවත නැවත අප්‍රමාදීව කටයුතු කරන විනාඩි 15 විනාඩි 5ට බයි. තවත් එහෙම දැන් හරි. මේක තමයි ක්‍රමය කියලා යනකොට විනාඩි 4ට බයි. 3ට බයිනවා. ඒකට කියන අපි යෝනිසමනස්කාරය කියලා. වැරද්ද වෙනකොටම දැක ගන්න පුළුවන් මට්ටමට යනවා පමා නොවි. තමා වුණොත් පොරොහින් කපලවත් බේරන්න බෑ ගහ. මේ පොත්ෙන් කරලා දාන්න පුළුවන්. යනකොටම දැන ගන්න පුළුවන්. ඒ නිසා විනාඩි 15 ඉඳලා 5කට අඩු වෙනා ඒ බව ප්‍රකාශ කරන්න පුළුවන් වීම විශාල ජයග්‍රහණයක්. ඉදිරියට කරන්න තියෙන්නේ මේක ඉක්මන් කරන්න යන්න එපා ස්මාර්ට් වෙන්න යන්න එපා. මේ ක්‍රමයටම 5-7 කරගන්න පුළුවන් දවස් වෙනවා තවත් පින්මක් පයින්නේ. හතර තුන කරගන්න වෙනකොට අන්තිමට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ පරිච්ඡේ නිසා අධ්‍යක්ෂින් නිසා පමා වෙලා මෝරන්න පැහැවන්න කුණු වෙන්න කලින් දැක ගැනීමේ හැකියාව වෙනවා. ඒක මේ බොහොම වටිනා ගුණයක්. ඒ නිසා ওই ක්‍රමයේම බොහෝ කොට කිරීමෙන් වහුලීගත කිරීමෙන් තමයි 15 පහ කරගත්තා වගේ 5 4 3 2 1 කරන්න පුළුවන්. හොඳයි බොහොම පිස්සනාල්ස හොඳයි. වැඩි කොටනේ. දැයි අපි ස්ක්‍රබ්ඩ් ඉන්සයින්වාස වන්සෙට මෙන්නස වන්සස නැත්නම් අපි එහෙමනම් සක්මන් භාවනාව සම්බන්ධව අපිට පහදා දෙන්න. තව විනාඩි 4ක් දෙනවා මං. එතකොට මං හිතනවා උත්සාහ කරනවා උත්තර මේ පුළුවන් වේවි කියලා. මොකද අපේ ඊගා වැඩ පිළිවෙල පටන් ගන්නවා. මං ඊතරත් වැඩි වෙලාවක් හම්බෙලා තිබුණා. ඒකත් අපි දැන් සක්මන් භාවනාව සම්සන්දනය කරන්න පරියන්කයට එක්ක. අපි පරියන්කයට ගිහිල්ලා හොඳට පටල වාඩි වෙලා කිසිම දෙයක් නොකර කය හොල්ලන්නේ නැතුව කතා කරන්නේ නැතුව සිද්ධ වෙන දේ දිහා බලයි. සක්මනේදී යමක් නැත්නම් එකක් කරන ගමන් එක ක්‍රියාවක් සරල ක්‍රියාවක් කෙලින් ඇවිදින ගමන් ඒක දිහා බැලීමේ කටයුතු කරා. ඒ නිසා පරියන්කය අචේතනිකව කරන්නේ අසංස්කාරිකව කරන්නේ එහෙම නැත්නම් කියනවා අවිඥානිකව කරන්නේ. නේද අවිඥානිකව කරන්න ගන්නවා. සක්මන සවිඥානිකව කරන්නේ සසංකාරිකව කරන්නේ සචේතනිකව කරන්නේ පොඳුරට දැනගන්න. ඒකලේ සචේතනිකව කරන තනි වෙරේට හිත දාන්න හදනවා. ඒකට එකක් ඒ. අනිත් එක පරියන්කේ ඩුඟක් වෙලාට අපි කරන්නේ ඉඳගෙන ඒක ඕනනම් ඇත්තටම හිටගෙන කරන්න පුළුවන්. අපි මේ කතාවේදී ඉඳගෙන. සක්මනේදී ඉරියව් වෙනස්. මේ ඉඳගෙන හිටිය අරක හිටගෙන ඉන්නවා. පරියන්කේදී ඇස් එක වහගන්න කියලා හුඟක් වෙලාට සාදර උපදෙස් දෙනවා. සක්මනේදී කියන ඇස් එක වහන්න එපයි කියලා. ඇස් එක අරගෙන කරන්න කියලා. ඒ වගේම සක්මන කරනකොට පරියන්කේ ඉන්නකොට අපේ පස්ස බිම ඇනිලා තියෙන හැප්පෙන තැන් පේනවා වගේ. සක්මනේදී යන්න ඉස්සලා හිටගෙන බැලුවොත් දෙපස් වලට බර වැටලා තියෙන හැටි පේනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ඇවිදිනකොට දෙපතුලේ තියෙන බය එකපතුලට ගන්න හැටි. වමට ගන්නකොට දකුණේ නැහැ, දකුණේ ගන්නකොට වමට නැහැ. එතකොට වමයි දකුණයි එකිනෙකට වෙනස්. වමේ ඉන්නකොට දකුණේ, දකුණේ ඉන්නකොට වම නෙවෙයි කියලා මේ බර මාරු වෙන හැටි දකින්න පුළුවන්. එතකොට අපිට පේනවා සක්මනේදී යටික්කයට අපි හිත යොදනවා, උඩුකය අකර්මණ්‍ය කරනවා. පර්යංකේදී යටි උඩුකයට හිත යොදා. ඒ වගේම පරියන්කේදී අපි වර්ගඩි 4 4 නැත්නම් 3 3 ඊට ප්‍රමාණය කරන්න. සක්මන කරන්න වර්ගඩි 3ක් අඩි 3ක් පළලා අඩි 30ක් විතර දිග පෙතක් අවශ්‍යයි. ඒක දිගේ අපි එහාට ඇවිදගෙන යන ගමන් බලනවා මම දකුණ මාරු වෙන හැටි. මම ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන මේ ඇවිදින් කියලා. එතකොට ඒක දැකින දකින්න දැනෙන ලකුණ තමයි මේ පයෙන් පයට පියවරෙන් පියවරට පතුලෙන් පතුලට බර වෙනස් වෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට හරියට ආස්වාද ප්‍රසවාස වැටෙනවා වගේ. ඒ පයේ පතුලේ නොදැන උනත් මම ඉඳගෙන නෙවෙයි හිටගෙන ඇවිදින් ඉන්නේ කියලා දන්නවනේ සත්‍යතරයි. ආන්නේ මේ යනකොට යම් වෙලාවක දැනෙන්න පටන් අරගත්තොත් දැන් මේ වම දකුණ නෙවෙයි. මේ දකුණ මේ වම නෙවෙයි කියලා මතක තියාගන්න එක ඉදිරි පියවරක්. කයෙන් හිත මුදවට පතුලට ගිහිල්ලා එතකොට ආස්වාද ප්‍රසවාස දෙක වගේ අතර වෙනසක් වම සහ දකුණ අතර දකින්න උගෝක් කල්යත. සමහරු කැතර පස්සත් පස්සත් වෙන සවුවේ නැහැ. නමුත් ඒක ලේසි දකින්න. නමුත් වම සහ දකුණ අල්ලන්න ටිකක් කාලයක්. නමුත් අපි දකුණින් වැඩ කරන මිනිහට වම වහුරු නැහැ වගේ, වම වැඩ කරන මිනිහට දකුණ වහුරු නැහැ වගේ කකුල් දෙකෙත් ඔය හුරු කකුල කියලා එකක් තියෙනවා. නూరు කකුල තියෙනවා. අපි කියනවානේ දකුණ කියනවා බත් කරන අත වමතර කියන්නේ නැහැ. ඉතින් උඟක් අච්චි කියනවා දකුණු කකුලට බත් කරන කකුල කියලා. නැතු කියන්නේ බෑනේ මේක. ඉතින් ඔන්න ඔයගේ වෙනස්කම් දකින්නකොට පේනවා අපි එක කකුලකින් ඇවිදින අතර අනික කකුල සොත්ති කකුලක් කියලා. අනේ යුව වැටෙන්න පටන් ගන්නවනේ ඉතින් භාවනාවේ සක්නේ ගොඩක් දියුණුවක්. ඔව් මොන්දම දියුණුවේ ඉන්නේ කෙටි මතක් කරොත් සක්මන ඒපතිය ඒ සක්මන් මඩියම කරලා ඇය ගණන් කරලා ඒකේ තමයි සක්මන් කරනකොට අනායාසයෙන්ම සක්මන සිද්ධ වෙන තනක් එනවා. හරියට හැමදාම ඩ්‍රයිවිං කරන මිනිස්සයා සීට් එකේ ඉඳගත්තු පස්සේ ස්විච් ෆෝන් කරනවා, ෆස්ට් එකට දානවා, සෙකන්ඩ් එකට දානවා මොනවක්වත් දන්නේ නැහැ. මම මේ කතාවනේ පරණ ගියත් තියෙන කාර් වල. ටොප් එකට යනවා දන්නේ නැතු වගේ අන්තිමට තමයි සක්මන කරනවා නොදැනි කියන අදහස් කරන්නේ අනායාසයෙන් කරන තැනදී ගියාට පස්සේ හරියටම තමයි සක්මන් කරන දියා සමන්ට CCTV කැමරාවකින් බලා ඉනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒක ටිකක් අල්ලගෙන යනවා. ඒ නිසා සක්මන කියනවා එනර්ජි මොබිලයිසේෂන් කියන එක. ඒ කියන්නේ වෝමින් අප් එකක් වගේ ක්‍රීඩා දරන විට ඉස්සෙල්ලා දුවලා ඇඟ ටික රත් කරගන්නවා වගේ. ඒකෙදි වීර්යය තමයි ගොඩක් වැඩෙන්නේ. සතියට අදාළ වෙන වීර්ය ලැබෙනවා. එමෙලි සක්මනක් කරලා ඉඳගත්තට පස්සේ ඒ සතිය නිසා සමාධිය වැඩෙනවා. නිසා සතියට ඉස්සර තියෙන වීර්ය සක්මණින් ගන්නවා. සතියට පස්සේ තියෙන සමාධිය පරියංගයෙන් ගන්නවා. මෙන්න මේ දෙක මේ සමතුලිත වෙන්නවා. පරියංග කළා සක්මණ කළා පරියංගිත. ඒ කියන්නේ අපි කාලසටහන හදනකොට එහෙම තමයි කරන්නේ මේ අන්තරිතල උදේ පාන්දර නැගිටලා සක්මන් කළා පරියංගිත. කැමරට පස්සේ හැම වෙලාවෙම පරියංගය කරලා මේ සමා වෙන්න සක්මණ කළා පරියංගිත. ඉතින් මේක මම මේ දවස්වල කරන කතිපාසලේ ළමයින්ගේ පොඩි ළමයින්ගේ හොඳටම අවධානය ගන්න පුළුවන් වෙන්නේ සක්මණි. හොඳටම වයසට ගිහිල්ලා ලෙඩ වෙලා එහෙම නැත්නම් රෝගයකින් සුව වෙන අයටත් සක්මන් තමයි ගොඩාක් පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ උගා කාර්ය බහුල අය මේ සක්මන්ට ගරු කරන්න තියෙන නිසා මේ භාවනාව කරවල. එහෙම කර නොකර මේ භාවනා කරන්න නම් සක්මන කරන්න ඕන. මොකක් වෙලා චෝදනාවක් තියෙනවා සක්මන් මළු නැතිකම. ඉතින් ඒක කොට අපිව විදෝෂවගේ සාරතෝන කාපට්ටයක් පාවිච්චි කරනවා මේසයක් දානවා. නමුත් ලංකාවේ වගේ මේ ඉන්න පරිසරය නම් අපි ගොඩක් නන්දු කරනවා. වැඩි මළු වෙන සක්මන් කරන්න. ඒක කොට ගොඩක් අර මේ ඒකේ වැලියර තියෙන ක්‍රිස්පි ගතිය නිසා පපඩම පාගෙන වගේ ගතිය නිසා ඔක්කොම කකුල මසාජ් කරනවා රිෆ්ලෙක්සොලොජි මසාජ් එකක්. ඉතින් ඒක දෙනවා නම් ඒක කයපත් කරන සත්කාරයක් හිතටත් කරන සත්කාරයක්. ඉතින් මෙතන මෙච්චරයි මට වෙලා දෙන්න පුළුවන් නම් මම ඉතින් සමගන්නයි බලාපොරොත්තු වෙන්නේ සවනට සිසිලසක් වේවා කිය. සාදු සාදු සාදු ගෞරවණීයයන්ට අනේක වාර පින්චානස වංශික කාරණික අනුග්‍රහයෙන් ඔබ වහන්සේ අපිට මේ අනුකම්පාව මේලා පැමිණියට අපට ඉතින් කරන්න පුළුවන් එකම දේ තමයි අනේ අපේ ආමඳුනේ නැවතත් වඩින්න මේ ඔබ වහන්සේට පුළුවන් හැම අවස්ථාවෙදිම මේ ලෝකෙ පුරාම කටිය අද හිටිය ස්වාමීන් වහන්සේ මෙතන හැම කවදාවත් කතේ නැති ආකාරයට විවිධ රටවල ඉතාලි ඇමරිකා ජර්මනි ජපානය හැමතැනම කට්ටි ඉතින් ඒ හැමදේම මේ කියන්නේ අපි හදුවා පුංචි වීඩියෝ ක්ලිප් එකක් සක්මන් භාවනා ගැන මෙල්බන් නුවර එහෙමයි ඒක දකින්නට කඳුළු වැටෙනවා. අපි හැදුවා පුංචි වීඩියෝ ක්ලිප් එකක් මේ මයින්ඩ්ෆුල් බ්‍රෂින් කියලා දත් මදින ඇති. අපි හැදුවා වීඩියෝ පොඩි ක්ලිප් එකක් බත් කරනකොට කොහොමද කරන්න කියලා මම ඒ ටික එවන්නම්. මට ලලිතගේ ඊමේල් එකක් එවන්න මට ඒක මතක් වෙයි ඔය ලින්ක්ස්. මෙල්බන් වල ඉන්න මේ චන්ද්‍රිකායින් ඉල්ලගන්න වෙනවා. එතකොට ඔයගොල්ලන්ට බෙදලා දෙන්න. ජයන්ත මාත්මයා මේ මම තුමාට යමු වෙනනම් ගෞරවනීය සයන්වාස් අපිට සක්මන් භවනා ගැන අවසානයේ වශයෙන් අපිට අද කරන ආකාරය කියලා කිව්වා. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමුද දැනට මහත්තයා. අතර මේ සක්මන් භවනාවේදී අර උන්වහන්සේ දේශනා කළේ උඩුකය නිසල කරලා යටිකය ක්‍රියාත්මක වෙනවා වගේ විදිහට අර්ථකථනයක් කළා. ඒකත් සම්බන්ධ කරලා අපිට පොඩ්ඩක් උන්වහන්සේ කිව් දේ ටික පැහැදිලි කර දෙන්න. ජෝතිපාල මහත්තයාගේ මයික් එක ඔන් වෙලා නේද? හොඳයි මේ යන්තහතේ සර්වන් සර්ණයි හැමදේම සර්වන් සර්ණයි අපි ස්වාමීන් වහන්සේගේ තාමත්ම විශේෂ වූ කරුණු කීපයක් ඉගෙන ගත්තා. ඒකෙදි සාකච්ඡා කරනවා මේ සක්මන් භාවනාව සම්බන්ධයෙන්. දැන් ඇත්තටම දැන් පරියන්කේ සක්මනේ අතර මූලික වෙනස කියන්නේ ඇත්තටම අපි හුස්ම රැල්ල බලනකොට උඩුකයටයි හිත තියන්නේ. සක්මනට එනකොට උඩුකය අමතක කරලා අපේ පාදවලට තමයි සිහිය ගන්නෙ. කියන්නේ සතියෙන් අපි බලන්නේ වම් පායත් දකුණු පායත් ඒකේ ඉදිරියට යනකොට ඒ වගේම ඉදිරියට ගිහිල්ලා යම් කිසි තැනක හිටගෙන ආපහු හැරෙනකොට ඒ වගේ ඒවට අපි කියන ඉරියාපත සංදි කියලා. මොකද ඉරියාපත කියවම ඉඳීම සිටීම නිදීම ඇවිදීම කියන මේ හතරම නිත්‍යයන් චරන්නිතිනවා සයනවා කියන මේ හතරම සම්බන්ධ වෙනවා. දැන් මෙතනදී සක්මනේදී වෙන්නේ මුලින්ම හිට ගන්නවා. ඇවිදින්න කලින් එක තැනක කෙලින් හිට ගත්තාම මෙතන ඉන්නවා. ඊට පස්සේ ඇවිදිනවා. ඒ හැම අවස්ථාවකදීම උඩුකයට වඩා උඩුකයට නෙමෙයි අපි සිහිය පවත්වාගෙන බලන්නේ දෙපතුලට තමයි මූලික වශයෙන්ම බලන්නේ. වම ඔසවනවා, තබනවා ආදී නැත්නම් මුලින්ම පටන් ගන්නකොට ඒක දෙකයි කියන්නේ වම දකුණ හැටියට කකුල් මාරු කරමින් ඉදිරියට යෑමක් සිද්ධ වෙන්නේ. එතකොට යටිපතුල් වලට තමයි අපේ සිහිය පවත්වන්න කියලා හුඟක් වෙලාවට අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ. එතකොට ඒ සිහිය පවත්වන්නේ ඇත්තටම යටිකයට. යටිකයේ සිහිය තියාගෙන තමයි මේ ටික කරන්න වෙන්නේ. මොකද ඒ වෙලාවේ හුස්ම රැල්ලටවත් වෙන තැනකටවත් අපේ මනස කියන්නේ අපේ සතියට බාධාවක් සිද්ධ වෙන හින්දා. ඉතින් එහෙම තමයි දරුවත් මහත්මයා දෙපතුලට තමයි මූලික වශයෙන්ම මුලින්ම සිහිය තියාගන්න. ඊට පස්සේ තමයි ඒකේ විවිධ අංග අපි බලන්නේ. ඊළඟ සැරයි. ඔව් ඊළඟ සැරයි. අපි අපාදෙන් කොහොමද පිළිබඳ මොන්ටින් දීගොස්සින් සාකච්ඡා කළා. දැන් ජනතුමාට ඇත්තටම හරි සමාන්තර භාවනා දෙකම කරනකොට ගෞරවනීය සංවාංශකේ රිට්‍රීට් වල විශේෂයෙන්ම මේ දෙකම මාරු කරනවානේ. ඒ කරනකොට මේ දෙකේම හරි සමාන්තර භාවයක් තියෙනව නේද අපේ මේ ලැබුණ අත්දැකීම තුළ. ඒ කියන්නේ අපි අර ඒ අර තුසමත් මේ කිව්වාගේ අපිට සමාන අවස්ථාවල අර ગેප් එකක් එහෙම පේන තත්ත්වේ. දැන් අර විශේෂයෙන්ම සක්මනේදී කකුල කුස්සලා අනික් කකුල තියෙන අවස්ථාව වෙනකොට ඒ කකුල උස්සන් ඉසෙල්ලා ඇති වෙන සිතුවිල්ල පිළිබඳව දැනෙන දේ. ඒ වගේ දේවල් ගැන ජනතාවට අපිට පොඩ්ඩක් අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඔව් හොඳයි. ඇත්තටම දැන් මුලින්ම අපි වම දකුණ කියලා තමයි ස්වාමීන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ පටන් ගන්න කියලා. කියන්නේ අලුතෙන් පටන් ගන්න කෙනෙක් වුණත් ඒ වගේම නිතර කරන කෙනෙක් වුණත් මුලින්ම වම දකුණ හැටියට තමයි පය මාරු කරමින් ඉදිරියට යන්න කියන්නේ. ඊට පස්සේ ඒක ආපහු කොටස් දෙකකට බෙද ගන්න කොහොමද වම ඔසවනවා තබනවා කියලා. එතකොට වෙන්නේ අර තමන්ගේ මනස ඒ දෙපතුලට ඒද නැත්නම් ඒ පාදවලට ඒද වෙන කාලය වැඩි කර ගන්නවා. ඒ ඒ කාලය වැඩි කර ගන්නවා කියනකොට ඒ සක්මනේ වේගය අර කලින්ට වඩා තරමක් අඩු වෙන ස්වරූපයක් දැනෙනවා කෙනෙකුට. මොකද ඔසවනවා තබනවා කියන පරාසයක් ඒකේ තියෙනවා. ඒකෝට අපේ වම දකුණ කියලා කෙනෙක් කලින් ඇවිද්දා නම් මුලින්ම ඊට වඩා ඒ වේගයේ තරමක් අඩු වෙලා දැන් මනසේ දෙනවා දැන් කකුලේ මේ ක්‍රියාවලියට. හර කොහොමද වෙන්නේ? ඔසවනවා තබනවා. ඊට පස්සේ ඒ වම් කකුල නම් ඊට පස්සේ දකුණ ඔසවනවා තබනවා කියලා. හැබැයි ওই දෙක සිද්ධ වෙනකොට දැන් වම ඔසවලා තබන වෙලාවෙම දකුණ කකුල ඔසවෙන්න උත්සාහයක් ඒක අපේ හිතින් මේ ක්‍රියාකාරීත්වය දෙන්නේ හිත අපේ සිතුවිලි නිසා හිත නිසා තමයි මේ කකුල ඔසවෙන්නේ. එතකොට ඒ තබන අවස්ථාව වෙනකොට චූට්ටක් විතර අනිත් පාදයේ පිටිපස්සෙන් ඔසවිල තියෙන බවක් තමයි දැනෙනවා. ඊට පස්සේ ඒක තමයි දකුණ ඔසවනවා තබනවා කියලා. ඊළඟට ඒ ආකාරයෙන් ඒක දැන් අපි අර එක දේ වම කියන එක වම ඔසවනවා තබනවා, දකුණ කියන එක දකුණ ඔසවනවා තබනවා හැටියට ඒක ටිකක් විස්තරාත්මකව දැන් ඔන්න බලන්න කෙනෙක් පෙළඹෙනවා. එහෙම ටිකක් වෙලා කරගෙන තමන්ට පහසුකම දැනනකොට ඒකේ හිත පිටවන්න පුළුවන්. ඒ විදිහට ඔසවනවා තබනවා කියන එකේ හිත පිටවන්න පුළුවන් වෙලා ගිහිල්ලා නැවතිලා ආපහු හැරෙනකොට තමන් හැරෙනවා කියලා දැනගෙන නැවතත් වම ඔසවනවා තබනවා දකුණු ඔසවනවා තබනවා ආදී වශයෙන් ඒ විදිහට මන සතිය පිටවන්න පුළුවන්කම ලැබුණාට පස්සේ නැවතමරක් අපි අර වම කිව්වේක ඔසවනවා තබනවා කියලා දෙකකට කැඩුවේ එක දැන් තුනකට කඩන්න උත්සාහයක් ගන්නවා. ඒ තමයි ඔසවනවා යවනවා තබනවා. එතකොට දැන් අපිට තේරෙනවා හොඳට අපේ දැන් ඒ එක දෙයක් කරන්නේ. කියන්නේ වම් කකුල ඔසවලා තබන අවස්ථාව වෙනකොට තව ඇතුළේ මැදට තව එකක් ඇවිල්ලා තියෙනවා යවනවා කියන එක. එහෙමනම් අපේ ඒක මානසික යෙදෙන ඒ විදිහට යෙදෙනකොට මානසිකාර කරනකොට එහෙමත් නැත්නම් අපේ සතියේ විදිහට පිටවනකොට දැන් කාලයේ තවදුරටත් අවශ්‍ය වෙනවා අපිට ඒ ඉරියව්ව සම්පූර්ණයෙන් දකින්න. ඒ විදිහටම දකුණ ඔසවනවා යවනවා තබනවා කියලා ඒ ආකාරයට කරනවා. ඒකවල තවත් ටිකක් අපි ගමන හිමින් තමයි ඒක කෙරෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම අර ඉරියව්ව කොටස් තුනකට කඩලා දැන් අපි බලනවා සතිය පිහිටනවා. ඒකට හොඳට සතිය පිහිටනවා. අර අතරමඟදී එළියට දුවන්න තියෙන සිත සාමාන්‍ය අපේ සිත වම දකුණ කියලා ගියත් මගදී සිත එළියට දුවනවා. ඒක තමයි අපේ සිතේ ස්වභාවය. නමුත් දැන් මෙතන දැන් හිතට වැඩ ගොඩක් දීලා තියෙනවා. ඔසවනවා, යවනවා, තබනවා කියලා තුනක් තියෙනවා ඒක ඉරියව්වක් තුන. එතකොට ඒ අපේ හිතටත් ඒ විදිහට වැඩ ටිකක් දුන්නාම අර එළියට යන හිත එළියට දුවන ගතියක් ටික අඩු වෙලා දැන් මේ අපේ සක්මනටම සතිය පිහිටන්න පටන් ගන්නවා. ඒ විදිහට තමයි ටික මේ සතිය පිහිටවීම සක්මනේදී කරන්න කියලා ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්නේ. ඉතින් ඒක හරියට කරනකොට ඒක හොඳට දැනෙනවා. මේ හෙමින් ඒ විදිහට කරනකොට ඇත්ත වශයෙන්ම හිත මේ ඒ ඉරියව්ව තුළ ඇවිදින ඉරියව්ව තුළත් ඒ විදිහට හොඳින් පිහිටවන බවට දැනෙනවා. හොඳයි, තෙරුවන් සරණයි දවස් මාස්ටර්. තෙරුවන් සරණයි මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මේ මම සාමාන්‍යයෙන් අපි ගමන් බිමන් යන වෙලාවේ කියන්නේ අනුතුරක් නැති ස්ථානවලදී අපට ඔය වගේ සක්මන් කරන ක්‍රියාවට හිත යොමු කරන්න පුළුවන් නේ ස්වාමී මහත්මයා? පාරේ යනකොට පුළුවන්. හැබැයි සක්මන කියන එකේ තව දෙයක් තියෙනවා. සක්මන කියලා කියනකොට ඇවිදිනවා කියන එක නෙවෙයි. ඇවිදිනකොට අපි ඒක දිශාවකට නෙවෙයිදින්නේ. දැන් අපි කඩේට යනවා නම් වෙන රස්තාවකට යනවා ඇවිදිනවා නම් අපි එක පැත්තටමයි ඇවිදින්නේ. ඔව්. සක්මනේ තියෙන විශේෂ ලක්ෂණය තමයි අර ඉරියාපත සන්ධි කියන එක. ඒ කියන්නේ එක පැත්තකට ඇවිදලා අපි පියවර 30ක් හෝ කීපයක් ඇවිදලා නැවතිලා සතිය කට ගන්න නැතුව ආපහු හැරිලා අනිත් පැත්තට එනවා. ඉතින් දැන් අපිට සාමාන්‍යයෙන් අපි ගමනක් යනකොට අපි දන්නවා දැන් සක්මන් කරන්න අපිට පෙතක් හදාගත්තාම අපි දන්නවා මේක වාහනයක් නෑ වෙන කෙනෙක් ඇවිල්ලා හැප්පෙන්නේ නෑ වගේ අපිට තියෙනවා යම් කිසි ස්ථාවර කියන්නේ අපිට මේ ආරක්ෂාවක් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඉතින් අර අත්තන අර විදිහට යනකොට තියෙන ප්‍රශ්නේ තමයි අපි හිත දෙපතුලට කියන්නේ නැත්නම් සතියේ පිටවන්න මහන්සි ගත්තාන් අපිට අනිවාර්යයෙන්ම බලන්න වෙනවා විශේෂයෙන් පාරක් පනිනකොට එමත් නැත්නම් හන්දියකට අවිල වෙන පැත්තකට හැරෙනකොට අපිට කරදරයක් වෙයිද කියලා. හැබැයි ඒක උනත් සතියෙන් කරන්න බැරි කමක් නැහැ. ඉතින් එතකොට දැන් පාරක් පනිනකොට අපි වාහන එනවාද කියලා දකුණු පැත්ත බලනවා නම් අපි එතෙන්දී දකුණු පැත්ත බලනවා කියලා ඉහියෙන් දකුණු පැත්ත බලනවා. හැබැයි දැන් අපේ සතිය කියන එක දැන් කකුලෙන් අයින් වෙලා තියෙන බව අපි දැනගන්න ඕන. අපි දැන් ඒ කියන්නේ දෙපතුලෙන් නැත්තම් කකුලෙන් අන්නේ මේ එන වාහන දිහා බලන්න හරි නැත්තම් පාරේ එක පැත්තක් බලන්න හරි කියලා අපි ඒ බව දන්නව නම් එතන හැබැයි සතිය කැඩිලා නැහැ. ඉතින් ඒක නිසා සතිය පිහිටවීම ඕන දෙයක් කරනකොට කරන්න පුළුවන්. ඒකයි අහස්තර ඉරියව්වෙම සතිය පිහිටවන්න පුළුවන්කම තියෙනවා අපිට බැරි වෙලා අපේ මනස එක එකවට දිව්වට අවශ්‍ය කරන කෙනෙකුට මේ සතිය පිටුමෙම පුරුදු කරන්න පුළුවන්. නමුත් දැන් ඒක සක්මන කියලා අපිට ලියන්න බැරි හේතුව තමයි, ඒකට නම් කරන්න බැරි හේතුව තමයි අපි සක්මනේදී පාදවලට පමණයි සිත යොමු කරන්නේ නැත්නම් සතිය යොමු කරන්නේ. නමුත් අර කෙලින්ම කඩේ යන වෙලාවට වගේ දෙයකදී අපි පාදවලට අමතරව වෙන දේවල් වලටත් සිහිය යොමු කරන්න අවශ්‍යතාවය තියෙනවා අපේ ආරක්ෂාව සඳහා කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. සර්වන්ත කොහොම පින්වත් පන්තිරුවන් සර්ණයි තිරුවන් සරණයි. මට කුඩා ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? ඔව් අහන්න යොදවන වාග්නේ හොඳයි. ප්‍රශ්න තියෙනකොට අහනවා කියලා අහන්නේ නැතුණාට කවන්නේ අහන්න කියලා. තිරුවන් සරණයි. මේ ජයන්ත මහත්මයා මේ මම බොහෝ විට අහලා තියෙනවා මේ ඉස්සර වෙලා සක්මන් භාවනාව කරලා පරියංක භාවනාවට આવුත් වඩා හොඳයි කියලා. මම මේක කෙටියෙන් අදා බලපුවහම නම් මට ඒකේ විශාල වෙනසක් දැනුනේ නෑ. ඉතින් මොකක් හරි තක්මන් මළුවේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මොකද මේ වගේ රටක ඉතින් ඒ වගේ එකක් හදා ගන්නවා කියන එක අමාරුයි. අපි ගියක් ඇතුළත සාමාන්‍ය විදිහටයි කරගෙන ගියේ. ඇත්තටම මොනවද මේ සක්මන් භාවනාව කරලා පස්සේ පරියංක භාවනාවට වාඩි වෙන එක වඩා සුදුසුයි කියන අදහසක් තියෙන්නේ කියන එක මම දැනගන්න කැමතියි. තිරෝසා ජයත් මහත්මයා පොඩ්ඩක් ඉන්න. ජෝතිපාල මහත්මයා බයික් එක ටෝක් කරගන්න. ඔක්කොම සෑම කල්යාණ මිත්‍රයෙක්ම පස්සේ යමු කරන් පස්සේ මයික් එක පොඩ්ඩක් ඕෆ් කරගන්න. නැත්නම් කතා කරන එක අනිත් පැයට ඇහෙන්නේ. ජෝතිපාල මහත්මයාගේ මයික් එක ඔන් වෙලා තාම තියෙන්නේ. ජයත් මහත්මයා මේ යුරෝපයේ ආදරණීය කිරුත් ඉදිරි නිසා පරිඅංකය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් විස්තර කරලා මේ ප්‍රශ්න උත්තර දෙන්න ජයත් මහත්මයා කියපන් සර් නේ. හොඳයි. අපි ඇත්තටම මෙතන චිත්‍රා මහත්මියත් ඉන්නවා. අපි චිත්‍රා මහත්මියට පසු යමු යමු. හොඳයි මම මේකට උත්තර දෙන්නම්. දන්නා පමණින් ඒකෙදි මෙහෙම එකක් තියෙනවා. දැන් ඇත්තටම අපි සාමාන්‍ය සක්මන දැන් ඔය දැන් ස්වාමින්වහන්සේගේ වැඩසටහන් වල සක්මන පැයක් කරන්. සක්මන පැයක් කරලා තමයි පරියංකේට ගන්න. පරියංකේ කියලා කියන්නේ ඉඳගෙන කරන භාවනාව. කියන්නේ අපි අර මේ ගහක් ඇත්තහරි ඔය කියන්නේ සූත්‍ර පිටකේ කියනවා මේ රුක්ක මූල ගතව ශුන්‍යාගාර ගතව කියලා. ඒ වගේ නිසි තැනකට ගිහිලා නැත්නම් අපේ ගෙදරම අපිට භාවනා කරන්න හදාගත්ත තැනට ගිහිල්ලා වාඩි වෙලා කරන භාවනාවට තමයි අපි කකුල් දෙක මේ හරහට ක්‍රොස් කරගෙන කරන භාවනාවට තමයි පරියංක භාවනාව කියලා කියන්නේ. එතකොට දැන් ඔය දැන් ස්වාමින්වහන්සේගේ භාවනා වැඩසටහන් වල පැය කියන්නේ සක්මන් කරලා තමයි ඉස්සලාම ඉස්සලා සක්මන කරලා ඊට පස්සේ තමයි ගිහිල්ලා වාඩි වෙලා කරන පරියංක භාවනාව කරන්නේ. එතෙන්දි වෙන්නේ දැන් පැයක් විතර සක්මනේ යෙදෙනකොට ඇත්තටම කයේ වෙහෙසක් දැනෙන්න පටන් ගන්නවා. يعني අවදිනවනේ පැයක් පුරා අවදිනකොට කය ඉල්ලනවා දැන් වාඩි වෙන්න ඕනේ කියලා. එකෙන් අපි කය කැමති නැහැ මේ එක දිගටම මේ විදිහට මේ අවදිනවා. එතෙන්දී වාඩි වීමේ කැමැත්තකුත් තියනවා බලාපොරොත්තුකුත් තියනවා. ඒ බලාපොරොත්තුෙන් කැමැත්තෙන් ගිහිල්ලා වාඩි වෙනකොට ඉතාලම සුවපහසුවක් දැනෙනවා වාඩි වෙන්නේ. ඒ වාඩි වෙන ඉරියව්ව අර පැයක් මේ වෙහෙස වෙච්ච කයට ලොකුම සැනසීමක් වෙනවා. එතකොට එතෙන්දී සිත පහන් වෙන ගතියක් එහෙම නැත්නම් ඒ වාඩි වුණාම හිතේ යම්කිසි ප්‍රමෝදයක් ප්‍රීතියක් වගේ දෙයක් තියෙනවා. ඒකත් එක්ක පරියංක භාවනාවට ආශ්‍රාත ප්‍රසවාසයට යොමු වුණාම ඒකේ පහසුවක් තියෙනවා. ඉක්මනින්ම හිත සංසුන් වෙන ගතියක් තියෙනවා. හැබැයි කල්පනා කරගන්න වෙන්නේ සමහර වෙලාවට මේ මහන්සියලා ගිල වාඩි වුණාම නිදිමත පැත්තටත් බර වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැවෙන විදිහට වීරිය පවත්වමින් ඒ ආශ්‍රාත ප්‍රසවාස දිහා බලන්න පුළුවන්කම තියෙනවා නම් ඒක හරි පහසුවක් වෙනවා. ඒකයි කියන්නේ සක්මණේන් පස්සේ පරියංකයකට යන එකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා මම මේ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ සුවල් මහත්තයා කියලා. බොහෝම පිං මං හැබැයි බයක් විතර නම් සක්මන් භාවනාව කරේ නෑ. මම ඒ ගැන අත්හදා බලන්නම් තෙරුවන් සරණයි. අපිට ඇහෙන්නේ කතා කරන හොඳයි අපි අනිත් තැනක් යමු. මම ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරනවා. මේ විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව කරනකොට මේ අර බොහෝ විට කෙටි වෙලාවක්, ඒ කියන්නේ විශේෂයෙන්ම අලුතින් භාවනාවට යොමු වෙච්ච කෙනෙක් අර සාමාන්‍යයෙන් හිත හැමතැනම දුවන පරිසරයක ඉන්න කෙනා භාවනාවට වාඩි වෙලා ටික වෙලාවකදී කිසියම් ආකාරයක ඒකාග්‍රතාවයක් හිතේ ඇති වෙනවනේ. මේ ඒකාග්‍රතාවය ඇති වූ සැනින් කිසියම් කෙනෙක් කිසියම් ආකාරයක විදියට විදර්ශනාවකට අහපු ධර්මයන් මනසේ තියාගෙන ඒ ඔස්සේ විදර්ශනාවන් කරන්න උත්සුක වෙනවා. ඒ එසේ නමුත් මේ ආනාපානසති භාවනාවේදී මේ විශේෂයෙන්ම ධම්මජීවසාන්වස්ස අද අපි කියලා දෙන ඒ රාමු තුලම ඉඳලා අපි කතා කරොත් එසේ ක්‍රමයක් නෙවෙයි කියවෙන්නේ නේද? මේ කියවෙන ක්‍රමේ මේ ඒ ඊට වඩා වෙනස්. එන්න මේ දෙක අතර වෙනස පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් තියෙනවා. ඔය ඇත්තටම ආනාපාන සතිය භාවනාවක් හැටියට කරන්න කියලා කියන්නේ මුලින්ම මේ ඔයාව භාවනාපන්න සති භාවනාවේ සමතයකුයි විපස්සනාවකුයි දෙකක්ම තියෙනවා. නමුත් පටන් ගැනීමේදී කරන්නේ ඇත්තටම කියනවා නම් සමතයක් තමයි උතන කරන්නේ. මොකද එකක් තමයි දැන් ඔය විපස්සනාව කියන පැත්තට යනකොට අපිට හිත බලන් ඉන්න පුළුවන් මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒක තමයි අර ස්වාමීන් වහන්සේ කිව්වේ මම සාමාන්‍යයෙන් පටන් ගන්නකොට අර එහෙම කියන්නේ නැහැ කියලා සිත මෙවා වෙන එක. නමුත් ඉස්සල්ලාම ආනාපාන සතිය හුස්ම ඉහළට ගන්නවා පහළට ගන්නවා කියන එකෙන් තමයි යන්නේ. එහෙම යනකොට හිමීට අපේ සිත බහැරට යනවා. හැම වෙලාවෙම බහැරට යනවා. ඒ බහැර ගියාට ගියාම අපි නැවත හිත අරමුණට ගේනවා කියන්නේ සිහිය නැවත ආනාපාන සතියට නැවත කැඳවනවා. පැහැරට ගිහිල්ලා නැවත කැඳවන එකේ මේ වෙලාව එන්න ප්‍රමාණය අඩු කරගන්නවා නම් ඒ කියන්නේ ගොඩ ඉස්සල්ලාම වෙන්නේ ගොඩක් බැහැරට ගිහිල්ලා සෑහෙන වෙලාවකට පස්සේ තමයි මතක් වෙන්නේ මම දැන් මේ භාවනාවේ නෙමෙයි වෙන්නේ කල්පනාවක ඉන්නේ කියලා. ඉතින් ඒක කඩාගෙන ගිහිල්ලා එයා අඩු කරගෙන ගියාට පස්සේ එයාට තේරෙනවා එයා බැහැරට යනවා. නමුත් එයා අරමුණ ටිකමන්ටම යනවා. තප්පරෙන් දෙකෙන් තුනෙන් යනවා. එහෙම ඇවිල්ලා එයාට පේනවා ආනාපාන සති ආරමුණෙන්ම තප්පර 5ක් 10ක් 15ක් ඒ වගේ කාල සීමාවක් පවත් යනවා. ඒ වගේ කාල සීමාවක පවත් යනකොට හිතේ ඇති වෙනවා එක්තරා විදියක මේ සමාධියක් කියන්නේ ඇත්තටම කියනවා නම් මේ ඔය ධ්‍යාන සමාධිය නෙමෙයි එක්තරා විදියක හිතේ සංසිද්ධිත ස්වභාවයක් පේනවා. ඒ සංසිද්ධිත ස්වභාවය නිසා යාට පේනවා වේගෙන් එන අර වෙනකොට ස්විං අරමුණ වෙන විදිහට යාට පේන්න ගන්නවා. එතකොට යාට ඒක නිසා යාට යම් විදියකින් එතනදී යාට විපස්සනාවට හැරෙනවා නම් අන්න එතනදී මේ හැරෙන්න පුළුවන්. මොකද එතකොට යාට පුළුවන්කම තියෙනවා extra මට්ටමක මේ තියෙන සමුන් අද්දකින දේ අනුංගෙ දෙයක් විදියට ඒකට අහුවෙන්නේ නැතුව බලන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි අත්දැකීමක් බලනකොට ඒ අත්දැකීම තමන්ගේ වෙනවා. ඒ තමන්ගේ වෙනවා කියන්නේ ඒක තමුන් ඒක තනිකරම ඒක ග්‍රහණය කරගන්නවා අල්ලගන්නවා. දැන් ඒ අල්ලගන්න එක බොහෝ වෙලාවට නැතුව නිකන් ඒක නිකන් අත්දැකීමක් විදියට බලන්න පුරුදු කරනවා. ඇත්තටම මේ ආනාපාන සතියේ ඉස්සල්ලත් අපි සාමාන්‍යයෙන් ඔය රිට්‍රීට් එකක් ගියාට පස්සේ පුරුදු කරන දෙයක් තමයි සම්පජාඤ්ඤ පබ්බේ කියලා. දැන් මේ කවුද අපේ මේ ජයත් මහත්තයත් විස්තර කරා. ඒක ඒ කියන්නේ දැන් යනකොට එනකොට කනකොට බොනකොට හැම දෙයක්කටම සිය දානවා. අර සක්මනට විතරක් නෙමෙයි. ඒතකොට ඒ ඉරියව් මාරු කරනකොට ඒවා අතර ඇති වෙන මේ මේ ඒ මාරු කරනකොට ඇති වෙන එක්තරා එක එක අත්දැකීම් ටික ඔක්කොම සිහියෙන් අල්ලන්න බලනවා. ඒ ඒ අත්දැකීම් ටික සිහියෙන් අල්ලගන්න ඇත්තටම කාලයක් යනවා. යා පුහුණු කරන්න ඕනේ. මොකද නැත්තම් සමහර වෙලාවල් වලට ඇති වෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔය වගේ එක පාටම සාමාන්‍යයෙන් බොහෝම කාර්ය බහුල ජීවිතයක් ගත කරලා එක පාර ඔක දැම්මට පස්සේ මුලදි සමහර වෙලාවට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ චුට්ට හොඳට කරන්න පුළුවන්. ඊට පස්සේ තරමකට ගිය ගමන් එයාට තේරෙන දෙයක් තමයි මේ පොඩ්ඩක් කාලයක් යනකොට මේ එයාට සමහර වෙනද ප්‍රශ්නයක් නැතුව කරපු දේවල් දැන් අමතක වීමක් වගේ වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඕකේ ස්වභාවයක් ඇත්තටම. එහෙම වෙන්න ගන්න හේතුව අපි අර ඉඳලා තියෙනවා රට් එකක එක එක එක පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. දැන් අපි මේ පුරුදු වෙච්ච ක්‍රමය කඩලා සතිය ඇතුල් කරනවා හැම ආරම්භනකට. සතිය ඇතුල් කරනවා කියන්නේ අපි හැම එකක්ම සිහියෙන් කරනවා කියන්නේ extra විදියකට ඒකට අපිට මේ මොකද්ද මේ වෑයමක් යොදන්න වෙනවා. අපිට වෙනදට වැඩිය මහන්සියක් වෙන්න වෙනවා. එතකොට දැන් ඒක කාලයක් කොහම යනකොට ඒකට මහන්සියක් වෙන්න වෙනවා කියන්නේ අපේ හිතට අරමුණු ගලාගෙන එනවා. දැන් ඔය ඉස්සෙල්ලා ආපු ප්‍රශ්නනේ අරමුණු ගලාගෙන එනකොට අපිට මුලදී පුහුණුවක් නැහැ. ඒ අරමුණු එද්දී ඒක අනුන්ගේ වගේ බලන්න. ඒ කියන්නේ අකුසල් අරමුණක් හිතට ආවම එයි මම මේක හිතුවේ කිය කිය ඒක ගැන පසුතැවිලි වෙන මානසිකත්වයකට වැටෙන එකයි වෙන්නේ. ඒක නොවි ඒක ඒ අකුසල් අරමුණක් වුණත් ඇවිල්ලා අනුන්ගේ විදිය බලන්න පුරුදු කරගත්තා නම් එතකොට එතනදී නැවත සංස්කාර ඇති කිරීම නතර කරගන්න ඇති වෙන්නේ නැහැ. ඒවට තමයි ඔය මේ විපස්සනා වේදී ඔය එහෙම ටෙක්නික්ස් දාලා තියෙන්නේ. දැන් ආයි ප්‍රශ්නෙට ගියොත් ආනාපාන සතියේදී ආනාපාන සතිය මුල් කොටසේදී අපි සම්පූර්ණයෙන් සමතයක් ඇති කරගන්නයි බලන්නේ. කියන්නේ සංසිඳීමක් ඇති කරගන්නයි බලන්නේ. එතනදී අපි සාමාන්‍යයෙන් සද්දය අඩු පරිසරයකට යනවා නම් ඒක සමුන්ට වාසියක් වෙනවා. ඒ වගේ පරිසරයකට ගිහිල්ලා බොහොම හොඳට ඉඳගන්න පුළුවන් තැනක ඉඳගෙන ශරීරයට මේ කියන්නේ විශාල වෙහසක් නොදී සාමාන්‍යයෙන් කෙනෙක්ට පරියන්කේ පුරුදු නම් හොඳයි. පරියන්කේ පුරුදු නැත්තම් මම නම් කියන්නේ පුටුවක් අරගෙන හරි හැබැයි කකුල් දෙක බිම තියනවා මේ හේතු වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම බැරි නම් අර ඇඳි පුටුවකට වගේ යන්නේ නැතුව සාමාන්‍යයෙන් කෙලින් ෆ්‍රිජ්නේ මේ ඍජු පුටුවක ඉඳගෙන මේ කොන්ද කෙලින් තියාගෙන ආනාපාන සතියට සිහිය දානවා නම් එයාට පුළුවන්. හැබැයි ඒක එහෙම නැතුව එහෙම මේ පරයන්කේ කරන්න පුළුවන් කෙනෙක් නම් වඩා හොඳ ක්‍රමය තමයි පරයන්කේ කරන එක. මොකද ඒකට හේතුව දැන් අර විදිය පුරුදු වුණාට පස්සේ ගොඩාක් දෙනෙක්ට ඔක නිදිමත පැත්තට යන්න ගන්නවා. මොකද පහසු වෙච්ච ගමන් එයා තීන මිද්දේ පැත්තට යනවා. දැන් කිසිම මේවකක් නැතුව මේ ඉරියව්ව පවත්තන ඔය පරයන්කේක වගේ කරනකොට එහෙම මේ කියන්නේ තීන මිද්දේට යන ගතිය නැති වෙන්නේ නැහැ. නමුත් අතර වෙන්නේ මොකද ඒක ශාරීරික extra විදියක සම්බර කරගන්න නම් සතිය පවත් ගන්න වෙනවා. සතිය පවත්වුවොත් තමයි ඉරියව් ඍජු වෙලා ඒ විදියට සිහියම් මේ සමුගේ භාවනා ක්‍රමය කරගන්න වෙන්නේ. ඉතින් ඔය වගේ එන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් සිහිය පවත් කරනකොට අපිට අර දැන් ওই අර කීප දෙනෙක් කියවනේ අර මේ මොනවද මේ ඒක තරම් යනකොට හොඳට ඇවිල්ලා ඊට පස්සේ නිකන් කම්මැලි ගතිය නිදිමත ගතිය පැත්තට යනවා කියන්නේ ඒව ඇත්තටම ඒකේ ඒව තමයි නිකන් ඒ පැත්තට මේවා කරන්න බාධා ඇති වෙන්නේ. ඉතින් වැඩේ තියෙන භාවනාව කියන්නේ ওই බාධාවල් ඔක්කොමත් එක්ක තමයි මේ භාවනාව එන්නේ. නැතුව එක පාටම සමාධි වලට යන්නේ නැහැ. මේ බාධාවල් එක්ක තමයි එක එන්නේ. තවත් ඇත්තටම භාවනාවෙම කොටසක්. මොකද ඒක දැනගන්න ඕනේ මේ තියෙන බාධාවක් කියලා අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් බාධාවක් ආවට පස්සේ ඒකත් එක්ක හිත ගැටීමකට යනවා නම් අන්න තමයි පරදිනවා. මොකද හේතුව ඒ බාධායෙන් කරන්නේ මේ එතන ගැටීමක් ඇති කරන එක තමයි. නැත්තම් මේ බාධාවක් කියලා දැනගෙන ඒක අවබෝධ කරගෙන ඊට පස්සේ තමයි වෙන ක්‍රමයකට දාගන්න ඕනේ ඒක මේ පුහුණු වෙන්න. ඉතින් ඇත්තටම මේ විදිහට කියන මේ උපදෙස් ගොඩවල් තියෙනවා. ඒකෙදි තමයි එකින් එකට එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ඕනේ මේක හොඳද මේක හොඳද ඒක තමන්ට හරියන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ගුරුවරයෙක් ඉන්නවා නම් වැඩේ ලේසි වෙනවා. මොකද ගුරුවරයා දන්නවා දැන් මෙයාගේ මෙහෙම වෙනකොට තීන මිද්දේ වැඩි, මට මෙහෙම විදියට කරන්න දීලා බලන්න ඕනි කියලා. ඉතින් එහෙම කරලා බලනකොට ඒකෙන් හරි ගියොත් අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අපිට හරි ගියේ මොකද්ද, අපිට වරදෙන්නේ මොකද්ද කියන එක මතක තියාගන්න ඕනේ. උදාහරණයක් ඇටියෙ දැන් රිට්‍රීට් එකක නම් කෑම කනවා නම් අපි දැනගන්න ඕනේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි මගේ දවසේ කෑම ප්‍රමාණයට අවශ්‍ය වෙන්නේ. මේට වැඩිය වැඩි වෙච්ච එක මම තීන මිද්දේ පැත්තට වැටෙනවා කියලා දැනගන්න ඕනේ. මේට වැඩිය අඩු වුණත් වැඩිපුර බඩගින්නක් එනවා, එතකොටත් අපහසුයි කියලා දැනගන්න ඕනේ. ඒක තමුන් ඒක ෆයින් ටියුන් කරන්න ටික පුරුදු වෙනවා. ඒක පුරුදු වෙලා ඊට පස්සේ ඒ ගන්න වතුර බොන වතුර හිතන් ඒව හැම එකම ඒක තමුන් ඒක කරන්න පුරුදු වෙනවා. හැබැයි ඔක ඇත්තටම බලනකොට දවසේ දිස්ත්‍රික් පවත්වන එක තමයි මේ වැදගත්ම වෙන්නේ කියලා මට නම් හිතෙන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. සාදු සාදු තිරුවන් සරණයි නේද? හොඳයි. කල්‍යාණ මිත්‍රි නිතා ඔබ භාගයක් ප්‍රථම කාලයක් ඔබට තියෙනවා. මම කැමති මේ අයිඩින් සූසින් මහත්මියට ඔබෙන්න මේ අපි දන්නවා පසුගිය කාලේදී මේ උපද ධම්මජෝසයන් වහන්සේ මේ සතිපාසල නමින් යමක් පටන් ගත්තා. මේ තුළින් උත්සාහ කරන්නේ මේ සතිය පැවැත්ම පිළිබඳව කියා දෙන්නයි, විශේෂයෙන්ම කුඩා ළමයින්ට තරුණ ළමයින්ට. ඉතින් දැන් මේ දැන් තිල් පැහැදිලි කර තුනත් අවසාන වෙන තේ පැහැදිලි කිරීම මේ සතිය පැවැත්ම වැදගත්කම ගැන කියලා. කුමක්ද මේ සතිපාසලකින් කෙරෙන්නේ? කුමක්ද මේ සතිපාසලකදී මේ තරුණ ළමයින්ට කියලා දෙන්නේ සතිය පැවැත්ම පිළිබඳව? අපිට හොඳයි මෙතන හුඟක් අලුතෙන් භාවනාවට සම්බන්ධ නැහැ ඉන්නවා කියපු නිසා ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ සතිපාසල කොන්සෙප්ට් එක තුළින් ගන්න දේ අපි දැනගත්තොත් ටිකක් අහලා තියෙනවා දරුවත් මහත්තයා. මම හිතන්නේ ඇත්තටම දැන් හුඟක් වෙලාවට අපි සතිය පිළිටවන්න පුරුදු වෙන්නේ හුඟක් ඒ කියන්නේ අපේ පරිණත වයසින් පරිණත භාවයට පස් වුණාට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 30න් පස්සේ නැත්නම් 25න් පස්සේ 25න් පස්සේ ලොමිනෝ නම් ඒකත් වාසනාවක්. නමුත් හුඟක් අය යොමු වෙන්නේ මේ සති පස්ථානෙට, එහෙමත් නැත්නම් මේ සතිය පිළිටුවීමේ කාර්යයට තමන්ගේ මැදිවියත් ඉක්ම ගිහිලා. ඉතින් ස්වාමීන් වහන්සේ දකින්නවා මේකේ සාර්ථකත්වයට මූලික හේතුවක් වෙනවා පොඩි කාලේ නම් පුහුණු කරන සතියක් තියෙනවා නම් ඒක ගොඩක් හේතු වෙනවා කෙනෙක්ගේ අධ්‍යාත්මික දියුණුවට කියන එක. ඉතින් ඒ නිසා තමයි මේ වයසෙන් අඩු කියන්නේ බාල પરම්පරාවට මේ සතිය පිහිටුවීමේ වැදගත්කම කියා දෙන්නේ. ඒකේ මූලිකවම විදිහට කියලා දෙනවා දැන් මේ සතිය පිහිටවන්න පුරුදු වෙනවා නම් පොඩි ළමයි ඒගොල්ලන්ට පාසලේ ඉගෙනීම පහසු වෙනවා. ඒ දේවල් මතක තියාගන්න පහසු වෙනවා. ඒ කියන්නේ විභාග වලට ළමයින්ට ලියන්න වෙනවා. අපි දන්නවා ලංකාවේ පොඩි ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම ලොකු පීඩනයක් යෙදෙනවා මේ ශිෂ්‍යත් විභාගය. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ තැන්වලදී බොහෝම විශේෂයෙන්ම ලොකු මානසික වේදනාවක් එමත් ලොකු ස්ට්‍රෙස් එකක් එනවා ඒ විභාග නිසා. ඉතින් ඒවට සාර්ථකව මුහුණ දෙන්නත් ඒ වගේම සතිය පිහිටවීම නිසා මතක තබා විශේෂ කරුණු මතක තබා ගැනීම පැත්තෙමුත් විශාල සහයෝගයක් වෙනවා කියන අර්ථයෙන් ස්වාමීන් වහන්සේ ඒ පැත්ත තමයි මූලිකව ඉදිරිපත් කළේ. කියන්නේ මොකක් හරි ඒගොල්ලන්ට දෙන්න එපායි භෞතිකව ලබන ඒ භෞතික ප්‍රතිලාභය මතු කරලා. හැබැයි මේක ඉතාමත් අධ්‍යාත්මික ප්‍රතිලාභයක් ලැබෙන විදිහට ස්වාමීන් වහන්සේ වැඩසටහන සකස් කරගෙන යනවා කුඩා දරුවන්ගේ සතිය පැවැත්වීම සම්බන්ධයෙන්. ඉතින් ඒකට කමිටු පිහිටවලා තියෙනවා මේ කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ වැඩසටහන ලංකාව පුරා පතුරවාගෙන යන්න ස්වේච්ඡා සංවිධාන ඇති වෙලා තියෙනවා. ඒකෙන් කරන්නේ යම් යම් පාසල් තෝරගෙන ඒ පාසල් වලට මේ සතිය පිහිටවීමට යම් යම් දරුවන් කොටස් අරගෙන ඒ පුහුණු කිරීමක් කරන්න. ඉතින් එතනදී පරියන්කයත් ඒ වගේම සක්මන් භාවනාවත් කුඩා අවදියේම පුරුදු කිරීමේ මම අභ්‍යාසය කියදෙනවා. මම වීඩියෝ පටයක් එක දැක්කා දෙසැම්බර් මාසේ. ඒක නිසා මේ කියන්නේ ඒක තමන්ගේ ජීවිතේට ඊට පස්සේ ප්‍රයෝගික කරගන්න විදිය ගැනත් ඒ වගේදී යම් කිසි පුහුණුවක් ලබා දෙනවා කියන එක තමයි දරුවත් මහත්තයා දැනට කියන්න තියෙන පෙරවන් සම්මි. ඔව් තිරුවන් සරණයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙලා ඒ වැඩසටහන පවත්වන්නේ නේද? හොඳයි. ඔව් මෙල්බන් නෑ දරුවත් මහත්තයා දැනට ඒක දෙපාර්තමේන්තුවට කිරීම සම්බන්ධයක් නැහැ දන්නා කරමින්. නමුත් ඒකට තමයි බලාපොරොත්තු තියෙන්නේ. හොඳයි උන්වහන්සේ මේ වැඩ වෙලාවේ අපිට ප්‍රකාශ කළා විදිහට දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වෙලා පවත්වන බව අපි බලමු කොහොමද කියලා. කෙසේ වෙතත් තාම ඒක කියන ප්‍රකාශ වල නැතුව ඇති. හොඳයි අයිතිං අක්කර පුළුවන් දෙක තියෙන මෙල්බර්න් වල පන්ති උගන්වනවා කියලා දන්නවා සතිපාසල් වල. ජනිත මහත්තයා පොඩි ප්‍රශ්නයක් යොමු කරනවා ජනිත මහත්මයා. අපේ තීන්දුව මතු කරපු තැනකින් තමයි මතක් වුණේ. අපි භාවනා කරනකොට ගොඩාක් අයට තියෙන දෙයක් තමයි පසුගිය කරපු අකුසල් මෙනෙහි කරන එක. වැරදි දේවල් මෙනෙහි කරන එක. ඒකෙන් ඒක ඇත්තටම භාවනාවට බාධා වෙන නිවරණයකුත් වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක අපි කොහොමද මෙවැනි දෙයකින් ඇත්තටම වැළකෙන්නේ කියන එක ජනිත මහත්මයා පොඩි විස්තරයක් කරන්න මේක අකුසලයක් තවත් අකුසලයක් කරගන්න නැතුව එහෙම සංස්කාරයක් කරගන්න බැරි ජනිත මහත්මයා කියලා සම්මයි. ඔතන සම්මතරම මේ ඒ වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට මම හිතනවා මේ හුඟක් වෙලාවට කියන මේ බෞද්ධයෝ ගොඩක් පව කරගන්නේ කරපු පව වලට අනුමෝදන් වෙන එකකින් කියලා. ඉතින් ඒ කියන්නේ විශේෂයෙන් තමන් කරපු පව වලටත් ස්වාමීන් වහන්සේත් ඇත්තටම මේ පසුගිය දවසේ කීප දෙයක් තමයි වෙනත් ආගමක මිනිස්සෙක් හරකෙක් මරුවත් ඒකේ පවත් අනුමෝදන් වෙන්නේ බෞද්ධයයි කියලා. ඉතින් ඒ වගේම තමන් කරපු වැරදි වලටත් ගොඩක් නැවත නැවත සිහි කරමින් ඒවට කනගාටු වෙන එක ඒ වගේ ගැති තියෙනවා. අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපි දන්නවා මේ පංච නීවරණ වල කුක්කුච්චය කියලා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ තමන්ගේ වැරද්දක් සිද්ධ වුණා නම් ඒක ගැන කියන පවක් සිද්ධ වුණා නම් ඒ පව ගැන නැවත නැවත කල්පනා කරලා දුක් වෙනවා කනගාටු වෙනවා කියන්නේ ඒක අකුසලයක් මයි. ඒ කියන්නේ කලින් කරන ලද අකුසලයක් නිසා තව පාරක් ඒක අකුසලයට සම්මාදන් වීමක් නැත්නම් සමාදන් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම කළ යුතු වෙන්නේ ඒ තමන්ගේ අකුසල් කෙරුණා නම් ඒව අමතක කරලා දාන එක තමයි කරන්න තියෙන්නේ. ඒවට නැවත නැවත හිතන්න ගියොත් ඒ අකුසලයෙන් නැවත නැවත ඒ කියන්නේ හිතන එකෙන් තවත් අකුසල් සිද්ධ වෙනවා. ඉතින් ඒක අමතක කරලා දාන්න සිද්ධ වෙනවා. එකක්වත් ඇත්තටම ඉතින් මෙහෙමයි. දැන් අපිට අර ස්වාමීන් වහන්සේ කිව්වර හිතට එන ඒවා ඒවා අපිට ඇත්තටම අපි හිතලා කරන දේවල් නෙවෙයිනේ. එතකොට ඒ හිතලා කරන දේවල් නෙවෙයි නම් ඒවට අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒක මගේ කියලා අල්ලගත්තොත් තමයි ආපහු ඒ ගැන හිතන්න නැවත වරක් පෙළඹෙන්නේ. ඒක නිසා හිතට ආපුවම අපි දැනගන්න මේ වගේ දෙයක් හිතට ආව අන්න ඒක නැති වෙලා ගියා. ඒ වගේ තමන්ගේ සිතට එන ඕනම සිතුවිල්ලක එල්ලෙන්නේ නැතුව ඒවා යන එන විදිහ බලාගෙන ඉන්න එක තමයි හුඟක් වෙලාවට කරන්න තියෙන අර අනුන්ගේ හිත දිහා බලා ඉන්නා වගේ බලා ඉන්න කියලා තමයි උපදේශ ලැබෙන්නේ. ඒ කිසිම දෙයකට හේතු වෙන්නේ නැතු. එතකොට ඇවිල්ලා යන්නේ ඉඳීලා ඉන්නවා. නමුත් අපි සතිය පිටව ගන්න පටන් ගන්නවා මූල කර්මස්ථානයේ වෙන ආනාපාන සතිය. ඒ කියන්නේ හුස්ම රැල්ල දිහා බලබලා ඉන්නකොට යම් කිසි තමන් කරපු අකුසලයක් සිහි වෙනවා නම් ඒක ඒ සිහි වෙලා ඇවිල්ලා යන දිහා දකින්න මිසක් ඒක එල්ලෙන්නේ යන්නේ නැහැ. නැවත වරක් ඉක්මනටම පුදුමන් තරම් ඉක්මනටම නවතත් හුස්ම රැල්ල දිහාට හිත යොමු කරන්න කියලා තමයි උපදෙස් ලැබෙන්නේ අපිට. තේරුම් ගන්නයි. තව පොඩි මම සඳහන් කරන්න කැමතියි ස්වාමීන් වහන්සේ අපිට දීපු උපදේශයක්. ඒක තමයි මේ අපි පරියන්කේ කියලා කියන්නේ වාඩි වෙලා ඉන්න අවස්ථාවේ භාවනා කරන නරක පරියන්කයක් කියලා එකක්වත් නැහැ කියලා කිව්වා. දැන් සමහර ලාට කෙනෙක් හිතනවා වාඩි වෙලා හිටියා දැන් පැයක් විතර වාඩි වෙලා හිටියා මගේ හිත හැමතැනම දිව මට භාවනා කරගන්න බැරි වුණා කියලා ඇත්තටම දුක් වීමක් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ නරක පරියන්කයක් කියලා එකම දෙයක්වත් නැහැ. මේ නිර්වාණ ගාමිනී මාර්ගයේදී අපි පැයක් වාඩි වෙලා හිටියනම් හිතන්නේ කියනවා අපි මේ පැය ඇතුළතදී සතෙක් මැරුවේ නැහැ. අනුංග දෙයක් හොරකම් කිව්වේ නැහැ. කාමයේ වර්ධව හැසිරුවේ නැහැ. බොරු කිව්වේ නැහැ. සුරාමෙන් වැළකීලා හිටියා. මේ ඒක ඒ කියන්නේ අපි ගොඩක් හොඳට ඒ පෑතුවේ ඉඳලා තියෙනවා. අපේ සිත එහෙම හදුවන එකේ සිතේ ස්වභාවය. ඒක අපි දකිනවා කියන එකත් යම් ප්‍රතිභාවනාවක්. හිත දුවන බව දැනගන්න එකත් භාවනාවක්. හැබැයි මේ දුවන සිතේ එල්ලෙන්නේ නැති එක තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක නිසා ස්වාමීන් වහන්සේ කියනවා භාවනාවෙන් මොනවා නොලැබුණත් ඒ පැයක් වාඩි වෙලා ඉන්නවා දෙවියන් පවා වඳිනවා කියලා මේ මිනිස්සයා පුදුම වෙහෙසක් මේ නිවන් දකින්න ගන්න වෙහෙස දැකලා දෙවියන් පවා වඳිනවා කියලා. ඉතින් ඒක අපිට හරිම මේ උද්‍යෝගයක් ඇති වෙන්නේ. ඒ වගේම අපිට මේ භාවනාව පැත්තට තව තවත් යොමු වෙන්න හිත හැදෙන වචනයක්. ඒකයි මම විශේෂයෙන් සඳහන් කරන්න හිතුවේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ දවසකට යම් කිසි කාලයක් වෙන් කරගන්න. වෙන් කරගෙන තමන්ට හොඳ තැනක් හදාගෙන යම් කිසි හැමෝටම වගේ මම දන්නවා අපිට වැඳුම් පිඳුම් කරන වෙනවා බණ භාවනා කරන තැනක් තියෙනවා ගෙදරක. එතනට ගිහිල්ලා ඒ වෙලාවට ඒ වැඩේ කරන්න. එතකොට ඒක සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා හිතන්න එපා. ඒක සාර්ථකයි, අනිවාර්යයෙන්ම සාර්ථකයි. අපි තමයි ඒකට ලේබල් එකක් ගහන්නේ අසාර්ථකයි. නමුත් මේ සංසාරයේ මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව දිහා බලනකොට ඉතාමත්ම සාර්ථකයක්, ප්‍රයක් හමාරක් තමයි අපි මේ වෙලාවේ ගත කරලා තියෙන්නේ. ඒකින්ද උද්‍යෝගී වෙලා අචාරින් නැතුව අප්‍රතිහත වීරයෙන් එක දිගට කරගෙන යන්න, එතකොට තමයි මේක ප්‍රතිඵලය ලැබෙන්නේ. නැත්නම් අපි කෙටි ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් වාඩි වෙලා, කියන්නේ මේ පැය ඇතුලේ අපි හිත එකඟ වෙන්න ඕනේ කියලා වාඩි වෙලා එකඟ වුණ නැත්නම් අපිට හිතෙනවා මේක එපා වීමක් කියලා. ඒක නිසා මේ පැය ගැන බලන්න එපා. මේ දීර්ඝ සංසාරය දිහා බලලා මේකින් ගොඩෙන් අපි ගන්න ප්‍රයත්නය ගැන ආඩම්බර වෙලා ඒක එක දිගට කරගෙන යන්න කියන එක තමයි සාමෙන්වාසී නිතර නිතර කියන්නේ. ඒකෙන් අපිට උද්‍යෝගයක් ඇති වුණා කියලා මට නම් පෞද්ගලිකව හිතෙනවා. නිර්වාණ සරණයි. තෙරුවන් සරණයි ඥාන මාත්මය ඇතුළු සැමට. බොහොම පින් ගොඩක් කර්ම ක්‍රියාදීම ගැන මට පොඩි දෙයක් දැනගැනීමට අවශ්‍යයි. දැන් මේ ගොඩක් මම අහලා තියෙනවා නිතරම දැන් මේ දේශනාවලත්, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන භාවනා වලට අමතරව, ඒ කියන්නේ දැන් සම්පත භාවනාව, විදර්ශනා භාවනාව වගේ ඒ නොනැවති නිතරම, ඒ කියන්නේ එතනදා හැම අවස්ථාවකම සිය තබා ගැනීම, පායකට සත්‍ය එහි වැදගත්කම ගොඩාක් දැන් කියන බවක් පේනවා. ඒ කියන්නේ ඔබතුමාගේ යම් කිසි දෙයක් දැනගැනීමට කැමති. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. අත්‍යවශ්‍යම දැන් අපි ගත්තොත් එහෙම සතිපට්ඨාන සූත්‍රය ගත්තාම ඒක හතරකට බෙදලා දිනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. එතකොට මේ කායානුපස්සනාව යටතේදී කමඨහන් 14ක්, එහෙම නැත්නම් 14 විදිහකට කොහොමද මේ භාවනාව කරන්න කියලා දීලා තියෙනවා. ඒකේ පළවෙනි එක හැටියට තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ ආනාපාන සති භාවනාව. ඒක එතකොට හුස්ම රැල්ල දිහා බලාගෙන පටන් ගන්න භාවනාව, සිත එකඟ කරගන්න තැනට ඇවිල්ලා ඊට පස්සේ ඒක විදර්ශනාව පැත්තට හැරවෙන එක ගැන තමයි ඒක සඳහන් කරන්නේ. ඊළඟට තියෙනවා ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාව කියලා කියන්නේ අද අපි කියවනේ ඉරියාපතවල හතරක් තියෙනවා කියලා, කියන්නේ හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, ඉඳගෙන ඉන්නවා, නිදාගන්න. එතකොට අන්න ඒ ඉරියව් පැවැත්ීමේදී සතිමත් වෙන්න ඕනේ. ඒ හතරේදී සතිමත් වෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ ඒ ඉරියාපත භාවනාව. කියන්නේ ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඒ විදිහට ඇවිදිනවා. එතකොට ඉඳගෙන ඉන්නවා නම් තමන් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒ ඉඳගෙන ඉන්න බව දැනගන්නවා කියන්නේ කයට දැන් සිත යොමු කරලා තියෙනවා. තමන්ගේ මේ තමන් හිටගෙන නෙවෙයි බව දන්නවා, තමන් නිදාගෙන නෙවෙයි බව දන්නවා, තමන් ඇවිදින්න ඉන්න බව නෙවෙයි කියලා දන්නවා. ඒ වගේම කයේ ස්පර්ශ වෙනවානේ යම් යම් කොටස් තමන් වාඩි වෙලා ඉන්න ආසනේ ස්පර්ශ වෙනකොට බරක් කියදෙනවා. ඒක නිසා දැනෙනවා ඉඳගෙන ඉන්නවා. ඒකෝට ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත පවත්. ඇවිදිනකොට ඇවිදින ඉරියව්වට හිත පවත් වෙනවා. ඒ විදිහට ඉරියාපත භාවනාවක් කියartifactId තියෙනවා. මොකද ඒව කරනකොට හිත අනිකුත් තැන් වලට යන්නේ නැහැ. ඒකට වර්තමානයේ තමයි හිත තියාගන්නේ. මේ සතිය පවත්වනවා කියන්නේම අපිට සතිය පවත්වන්න බෑ අතීතේ. සතිය පවත්වන්න බෑ අනාගතේ. සතිය පවත්වනවා නම් පවත්වන්න පුළන්නේ මේ මොහොතේ විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් යම් කිසි ඉරියව්වකදී ඉන්නේ ඒ ඉරියව්වට හිත පවත්වන්න කියලා එක විදිහකට දේශනා කරනවා. ඊළඟ එක තමයි සම්පජඤ්ඤ භාවනාව. සම්පජඤ්ඤ භාවනාව කියනකොට අර ඉරියව් හතර විතරක් නෙවෙයි, ඒ ඉරියව් හතරේ කෙරෙන දේවල් තියෙනවානේ. ඒකෝට ඒකේ තියෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරිය. ඒ කියන්නේ ඉදිරියට යනකොට ආපහු වෙනකොට සිහි නුවණ පවස්වාන. ඊළඟට අතපය දිගාරිනකොට, ඇඳුම් අඳිනකොට, ආහාර ගන්නකොට, ඒකෝට මල මූත්‍රා කරනකොට, කෑම කනකොට, මේ හැම අපි ක්‍රියාවන් කරනකොට ඒ ක්‍රියාවට හිත යොමු කරන එක. දැන් අපි බලන්න අපි කෑම වේලක් ගන්නකොට අපි හිත මොකද, දැන් අපි සාමාන්‍යයෙන් බත් මාළු පිණි කනකක් කියන්නේ ඒක අන්නකොටත් හිතන්නේ වෙන දෙයක් ගැන. එක්ක වැඩ කරන තැන ගැන හිතනවා, නැත්නම් දරුවෝ ගැන හිතනවා, නැත්නම් යාළුවෝ ගැන හිතනවා වෙන්න පුළුවන්. ඒවා හිත හිත තමයි කෑම ටික ගන්න. එතකොට යනේනකොටත් එක එක දේවල් වල හිත හිත යනවා. වැඩවල හෙට තියෙන්න තියෙන දේවල් නැත්තම් කලින් කෙරිච්ච දේවල් ගැන. ඒ කියන්නේ අපි ඇත්තට මේ කරන වැඩේ කරන තැනදී ඒ සිහින වන පැවැත්මේ අදක්ෂභාවයක් සාමාන්‍යයෙන් තියෙනවා පුරුදු නොකරපු මනසක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සම්පජාන කාර්ය වෙන්න කියලා අපිට කියන්නේ ඒ වෙලාවේ යමක් කරන්නේ ඒ දිහා බලාගෙන සිහින වන පවස්සන්. ඒ සිහින වන පවස්සනකොට එතනයි හිත තියෙන්නේ වෙන තැන්වල දුවලා අර අපි කියන්නේ කතා ගොතනවා එහෙමත් නැත්නම් ප්‍රපංච කියලා කියන්නේ. ඒවට යන්නේ. ඒවට ගියා කියන්නේ අපි අතින් හිත පිට ගිහිලා කෙරෙන්න දින අකුසල් අතීතයේ දේවල් වලට පසුතැවිලි වෙනවා අනාගතයේ දේවල් ගැන අපි ප්‍රාර්ථනා ඇති කරගන්න එක තමයි ඇන්සයිටි කියලා කියන්නේ. ඇන්සයිටි කියනවා අනාගතය ගැන කියන දේවල්. පසුගිය දේවල් ගැන කල්පනා කරන එක තමයි අපි අර කුක්කුච්චේ කියලා වැරදිච්ච දේවල් ගැන එහෙම දුක් වෙන එක. ඒ විදිහට කරනවා. ඉතින් මේ කරනදී හිත පවත්ව ගන්න කියලා තමයි කියන්නේ. ඒකොට සතිය පැවැත්වීම තමයි මේ හැම තැනකින්ම කියන්නේ. ඊළඟට සතිය පවත්ව ගන්න කියනවා මේ ශාරීරික කොටස් සම්බන්ධයෙන්. ඒ විදිහට අර්ධචිත්තුණුප සම්බන්ධයෙන් අන්න ඒ විදිහට සතිය පැවැත්වීම ගැන තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන වර්තමානයේ හිත පැවැත්වීම. ඊළඟ සර්ණයි. බොම්පින් ජාන්මත්ම ඊළඟ සර්ණයි බොම්පින් තිලන වන් තිලන රේම වෙනන්ද මේ තිලන පුතා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අද සාකච්ඡාවේ තුළදී මතක් කරා කිසි බොහෝ අය මේ භාවනාවන් කරන කිසියම් අත්දැකීම් ලබනවා නමුත් ඒ අත්දැකීම් වචනයට නගන්න බෑ කියලා ඒ බැරි අයට උන්වහන්සේ නැවත නැවත උපදේශ දෙනවා කිව්වා ඒ භාවනාව තව තවත් ප්‍රගුණ කරන්න කියලා. ප්‍රදී වචනයට නගන්න බැරිකම නිසාම කිසියම් මේකින් පාඩුවක් එහෙම නැත්නම් පසුබෑස්මක් සිදු වෙනවා කියලා. මොකද තමා තුළම ඒ පිළිබඳව කුකුස්සක් එහෙම නැත්නම් විචිකිච්ඡාවක් සැකයක් ඇති වෙන්න පුළුවන්. මේ තමයි යන්නේ හරි මගද මට මේ යම තේරෙනවා දේ සැකේ තියෙනවා. මොකද ඒක වචනෙන් නගලා කියන්න බෑ මේ තමන්ගේ ගුරුරයාට. ඉතින් ඒක ඇත්තටම උන්වහන්සේ අද එනකොට මට ටිකක් අලුත් විදිහට ඇහුනේ. මොකද ඒක ඒ විදිහට මම කල්පනා කරලා හිටියේ නෑ. ඒ කියන්නේ එමුනම් ඒ හැකියාවත් අපිට ඇති විය යුතුයි තමන්ගේ භාවනාවෙන් අත්දකින දේ. එහෙම නැත්නම් අපිට ගුරුවරයෙකුට කියලා ඒ දේ අපි මේ අත්දකින දේ කිසියම් අපි මාවතක යනවා බවක්වත් අපිට ඉඟියක් ගන්න බැරි නම් අපිටම සැකේතර සමාජයේ හොඳ මාවතක ගිහිල්ලා අපි ඒක නතර කරලා වෙනත් එකකට යනවා වෙන්න පුළුවන්. මේ කාටරේ කියලා අහගත්තේ නැත්නම් ඒ නිසා අන්න මෙන්න මේ හැකියාව දිනු කර ගැනීම පිළිබඳව ගෞරවනීය සන්වාස අධ මතු කරා. ඒ පිළිබඳව තවදුරටත් අපිට යමක් ඉස්මතු කරන්න දෙන්න පුතා. සැරුවන් සර්ණයි ඇත්තටම දැන් හුඟක් කාලවට දැන් අපි දැන් මේ කරන්නේ අර තිලන මහත්මයාගේ වගේ මේ මූලිකවම ආනාපානයේදී අපි සිතේ යම්කිසි සංහිඳියාවක් එකඟභාවයක් ඇති කරගන්න තමයි මූලිකවම පෙළඹෙන්නේ. ඒ කියන්නේ ඒක මූලික ටික සමත කොටස. එතකොට ඒ හිත එක තැන් වුණාට පස්සේ නොයෙකුත් විදිහට මේ අපේ සිතේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට යම් යම් දේවල් දැන් අපි නිතරම කතා කරන දේවල් තමයි ආලෝකය යන් වගේ දේවල් සමහරවිට පේන්නේ ඉතින්. මොකද මේ සංසාරේ යම් කිසි පුරුද්දක් ඇති කරගෙන තිබුණා නම් ඒ පුරුද්ද මෙතනට ගලාගෙන අපි කියනවා ඒකට ආශේවන ප්‍රතිපදේ කියලා. ඒ කියන්නේ කලින් ජීවිතවල පවා කරලා තියෙනවා නම් මේ බණ භාවනාව කරපු කෙනෙකුට මේකෙත් ඒක තමයි අර ස්වාමීන් වහන්සේගේ පින තියෙනවා නක් කියලා. ඒ කියන්නේ කලින් කරපු දේවල් වල පින නිසා සමහරවිට ඉක්මනින්ම හිතේ සමාධිමත් වීම ඇති වෙනවා. දැන් පෙර ජීවිතවල සමත වැඩ කෙනෙක් නම් එයාගේ සිත බොහොම සමාධියට පත් වෙනවා. මේ සමතේ පැත්තට බර වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ විලාවකට සමහරුන්ට ආලෝක වගේ දේවල් වෙනවා. සමහරුන්ට එක එක දේවල් දැන් ඔය ස්වාමීන් වහන්සේගෙන් ඔය අහන මේ ප්‍රශ්න ගැන බැලුවම සමහරුන්ට බුද්ධ ප්‍රතිමා පේනවා කියනවා වෙන වෙන ගොඩාක් දේවල් පේනවා කියනවා. ඒකෝර ඒ වගේ දේවල් හිත ඇතුලින්ම සමහරට මතුවලා එන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන් ඒ දකින් අත්දැකීම. ඒක බොරුවක් නෙමෙයි. ඒක සමන් දකින් අත්දැකීම. නමුත් මේ අත්දැකීමෙන් පස්සේ කොයි පැත්තකට මේ භාවනාව හැරෙනවද කියලා කියන්න බෑ. සමහරවිට ඒකට හිත ගිහිල්ලා ඊට පස්සේ ඒක ඔස්සේ යන්න පුළුවන්. ඇත්තටම දැන් අපි කරන්න යන්නේ ආනාපාන සතියෙන් විශේෂයෙන්ම මේ ධම්මජීව ස්වාමීන් වහන්සේ යටතේ කරන භාවනාවල කරන්නේ මූලික වශයෙන් හිත එකඟ කරගෙන ඊට පස්සේ විදර්ශනාවට හැරෙන එක. නමුත් ඒ යන රටාවට ඇර වෙන විදිහකට හැරෙන්න පුළුවන් අර මගදි දකින යම් යම් සංකේත දර්ශන හින්දා මනසින් දකින දේවල්. ඉතින් ඒක නිසා ඉතාමත් වැදගත් වෙනවා තමන්ට යම්කිසි කියන්නේ තමන්ට භාවනාව දිනු වෙන පැත්තට හෝ නැත්නම් භාවනාවට ඒ තරම් උදව් නොවන දෙයක්කට සත්‍යයකට යම්කිසි දෙයක් දැක්කනම් පේන්නා නම් දැනුණා නම් ඒ දේ හරියට නිවරදිව ප්‍රකාශ කළා මම මෙන්න මේ සියද කරනකොටයි මේ විදිහේ දෙයක් අත්දැක්කේ. මේමයි කරේ. ඒ කියන්නේ සම්පූර්ණ විස්තරයක් කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් හැටියට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. එතන ඉඳලා කොහොමද යම් කිසි වැරද්දක් වෙලා තියෙනවනම් ඒක නිවැරදි කරගෙන කොයි විදිහෙද මේ භාවනාව දියුණු කරගන්න ඕනේ. ඉතින් අර ප්‍රශ්න අහන්න නැතුව ඒ වගේම තමන් අත්දකින දේ හරියට ඉදිරිපත් කරන්න බැරි වුණොත් මිසි උත්තරේ ලැබෙන්නේ. අපි අර දොස්තර මහත්තයෙක් ගාවට ගිහලා ලෙඩේ කියනවා වගේ. අපි ලෙඩේ හරියට කියන්නේ නැතුව වැරදි සිම්ටම්ස් කිව්වොත් එහෙම වැරදි ලෙඩකට තමයි බෙහෙත් දෙන්නේ. අපිට නැති ලෙඩකටයි බෙහෙත් සම්බන්ධනේ වගේ ඒ තමන් දකින අත්දැකීම හොද්දට විස්තර කරලා මෙන්න මේ විදිහටයි කරේ මම. දේද පරයන්කේද මොකද්ද කරපු භාවනාව, ඒ භාවනාවේදී කොච්චර දුරට සතිය පවත්වා ගන්න පුළුවන් වුණාද, ඒ සතිය කැඩුනේ කොයි විදිහටද, මොන විදිහටද, ඒ විදිහට විස්තරාත්මකව ඒක කියනකොට ස්වාමීන් වහන්සේට හොඳට තේරෙනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ මේ යෝගීන් එක්කම දිගට භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උදේ 4:00 මාරේ ඉඳලා දිගටම රෑ 9:00 මාර වෙනකන් භාවනා කරනවා. අපි මේ යෝගීන් එක්කම පරයන්ක භාවනා, සක්මන් භාවනා කරනවා. ඉතින් ඒක නිසා හුද්දට දන්නවා, අපි හැරෙනකොට දන්නවා මෙන්න මේකයි මේ කියන්නේ කියලා ඒ විදිහේ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ හරියට ඒ කියන්න පුළුවන් වීමෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභයේ ගොඩක් වැඩි, තමන්ට අවශ්‍ය උපදෙස ඒ විදිහටම ලැබෙනවා කියන විශ්වාසයක් තියෙනවා. ඒරවන් සර්ණදවස් මහත්තයා ඇත්තමාත්මේ ඔබතුමාට පුංචි ප්‍රශ්නයක් ලලිත් මහත්මයා අවසන් ප්‍රශ්නයකට පොඩි ප්‍රශ්නයක් අපේ යුරෝපීය කල්‍යාණ මිත්‍රයෝ එදී යොමු කරනවා. අපේ අනිත් කල්‍යාණ මිත්‍රයෝ එසියෙන් නෙමෙයි, මේක අපි අද ගොඩක් සිහිය ගැන සතිය ගැන කතා කර ජයන්ත මහත්මයා ස්වාමිනාථත් කිව්වා. අපේ යුරෝපීය කල්‍යාණ මිත්‍රයෝ එසියෙන් පොඩ්ඩක් පහදා දෙන්නේ අපේ ධර්මයේ අපි සඳහන් වෙනවා සම්මා සතිය සහ මිත්‍යා සතිය කියලා දෙකක්, සතිය දෙකට බෙදලා. ඉතින් ඒක සම්මා සතිය කියන අදහස් ගන්නේ මොකද්ද කියන මේ සිහිය ගැන පොඩ්ඩක් හොඳ ඇත්තම දැන් මිච්ඡා සතිය කියලා කියන්නේ දැන් අපි ඒ ගැන කල්පනා කරොත් දැන් සතිය කියන එක ගත්තාම සාමාන්‍ය සතිය ගැන අපි කතා කරනකොට හිත යොමු කිරීම, යම් කිසි දෙයකට හිත යොමු කිරීම තමයි සතිය කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍ය. එතකොට අපි කුසලයක් කරන්නත් හිත යොමු කරන්න පුළුවන්, අකුසලයක් කරන්නත් හිත යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙකුට අහුවෙන්නේ නැතුව හොරකමක් කරනවා නම්, එමත් නැත්නම් අපි බැලුවොත් එහෙම පූසෙක් මීයේ කලනවා නම් ඒ පූසට හොඳ සීයක් තියෙන්න ඕනේ, මීය පැනලා නොදුවන විදිහට හිමීන් සීරුවේ ගිහිල්ලා ඌව අල්ලගන්න. එතකොටත් සතිය අවශ්‍යයි. ඒ වගේම අපි කුසලයක් කරනවා නම්, යම්කිසි හොඳ දෙයක් කරනවා නම් ඒ හොඳ දෙයක් කරාන්නත් එයාට අවශ්‍ය වෙනවා යම්කිසි සීයක්. එතකොට මේ සතිය කියන එක පැති දෙකටම යෙදෙන බව අපිට තේරෙනවා. නමුත් දැන් බුදු විශේෂයෙන් අභිධර්මයේ සතිය කියලා කියන්නේ කුසල පාක්ෂිකව විතරයි අපි සතිය කියන එක හඳුන්වන්නේ. එතන ඇත්තටම අපිට ගන්න වෙන්නේ සම්මා සතිය කියන එකයි. එතකොට මිච්ඡා සතිය කියලා කියනවා නම් කෙනෙක්ට කියන්න වෙන්නේ ඒ කුසල පැත්තට බර නොවිච්ච සතියක් ගැන තමයි කතා වෙන්නේ කියලා. ඉතින් දැන් මෙතනදී සතිය පිහිටනවා කියලා කියන්නේ මේ බුදුදහමේ සතිපට්ඨාන සූත්‍රය අනුව නම් කෙනෙක් සතිය පිහිටවන්නේ ඒක අනිවාර්යෙන් සම්මා සතියක් බවට තමයි පත් වෙන්නේ. ඒක නිසා තමන්ගේ ඉරියව් පැවැත්ම, තමන්ගේ කරන වැඩ කටයුතු, එදිනෙදා කරන වැඩ කටයුතු ගැන සතිමත් වෙනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ සිහිය පිහිටවාගෙන ඉන්නේ. ඒක තමයි සතිය කියන්නේ. අනිත් එක චෛතසිකයක් හැටියට ගත්තොත් නැත්නම් සිතේ පහළ වෙන ගති ලක්ෂණයක් හැටියට අපි සතිය ගැන කතා කරනකොට එතෙන්ද විශේෂ හැඳින්වීමක් කරනවා. සතිය කියන එකෙන් තමයි අකුසලයෙන් වැළැක්විලා කුසලයේ පැත්තට හිත හරවන එක තමයි මේ සතියේ කරන මූලික කාර්යකේ. මම හිතන ඒ ප්‍රමාණවත් කියලා සුසුමාත්මයා කියලා මොකෙන්ද? ලලිත් මාත්මයා මොකද? හොඳයි, අපි එහෙමනම් අද සාකච්ඡාව නිමා කරමු. ඊටවත්ම අගනා ධර්ම සාකච්ඡාවකට අපිට සමන් දෙන්න අවස්ථාව ලැබුණේ පුජිපාද උදීරිකම් ධම්මජීව කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. ඒක ඊටවත්ම වාග්යක්. කල්‍යාණ මිත්‍රෝ අලුතෙන් සම්බන්ධචය උන්වහන්සේ කෙන දන්නව ප්‍රමාණය අඩු වෙන්නත් ඇති. උන්වහන්සේ ඉතාමත්ම කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ භාවනාවන්, උන්වහන්සේ භාවනාව යෙදෙනවා වගේම භාවනාවන් වෙන ලෝක පුරායන කල්‍යාණ මිත්‍රෝ උපකාර කරමින් එසේ තිබියදිත් උන්වහන්සේගේ කාලේ වෙන් කරගන්න අපිට හැකියාව ලැබුණා තිබුණේ මේ විශේෂයෙන්ම ප්‍රංශයේ ජීවත් වෙන තුසිත රාජපක්ෂ මහත්මයාගේ මහත් උනන්දු වෙනසමයි ඒ තුමා එච්චරම් උනන්දු වෙන්නේ. මම හිතන්නේ විශේෂයෙන්ම යුරෝපීය කල්යාණ මිත්‍රයින්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථාවට නිසා ඒ අවස්ථාව ලබා දීමට ධර්ම කැතියන කැමැත්ත නිසා ඉතින් අපි කවුරුත් තුස්තර රාජපක්ෂ මහත්මයාට අපි පින්දි ඉදිමු එතුමාටත් එතුමාගේ පවුලේ ඒ යසන පින් ඉන්න පුතුණුවන් ඒ වගේම අනිකුත් සමාජිකයන්ට බාර්යාව ඇතුලේ සියලු දෙනාටම අපි අද මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා ඇති කරගත්තා වූ කුසල් සිතුලින් යුතුවම අපි පින්දි සිටිමු. ඒ සියලුම තිබෙන අගුණ දුරු වෙලා ඒ දරුවාගේ යසන පින්නොත් ක්‍රමක්‍රමයෙන් හොඳ තත්ත්වයටපත් වීමට මේ කුසලයන් හේතුවක් වේවා කියලා. ඉතින් ජයන්ත මහත්මයාත් අනේක වාර අපි හැමදාමත් වගේ අපිට ගුරුරෙක් වෙනවා ජයන්ත මහත්මයා බොහෝ කද්දල් මුකන්න අපිට කියලා දෙනවා. ඉතින් එතුමාටත් අනේක වාර අපි එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින්ම චතුර සත්‍ය ධර්ම අවබෝධ කරගෙන මේ කුසල හේතු අපේ වටින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් නැවතත් මොන ගහමු. තෙරුවන් සරණයි.